ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ඔබ සියලු දෙනාට මිහිරි ශ්‍රී සද්ධර්මයක් අහන්න ලැබෙනවා. මේ ශ්‍රී සද්ධර්මය මිහිරි එක බුද්ධ වචනයක්. බුදුරජාණන් වහන්සේ වදාලා මේ වදයක් හම්බුණා වගේ කිව්වා. මේ ධර්මයේ හරියට අහුනොත් පිපාසයෙන් බඩගින්නෙන් ඉන්න කෙනෙකුට මේ වදයක් හම්බ වුණා වගේ ශ්‍රී සද්ධර්මය හම්බ වුණොත්. ඒ නිසා අද කියලා දෙන ධර්ම පරයය ඊතරම් මිහිරි. බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍ර දේශනාවක් ඉගෙන ගන්න. ඊට කලින් කියන්න, අද කාලේ ගත්තොත් මෙතන ටිකක් වැඩිපුර ඉන්නවා වැඩිහිටිය අය. අද කාලේ ගත්තොත් ලෝකේ දියුණු වෙලාද පිරිහිලාද? පිරිහිලා කොහෙද? ඔය එක එක යාන වාහන තියෙන්නේ, ගොඩනැගිලි තියෙන්නේ, වැඩි ඕනේ අර ටෙලිෆෝන් එක. ඊට පස්සේ පිටරටෝ යන්නේ, දඹදිව යනවා අල්ලපු ගෙදර වගේ. කොච්චර දියුණු වෙලාද? පිටරට ගිය දුවත් එක්ක මෙහි අම්මලා කතා කරනවා ස්කයිප් එකෙන්. මේ ගෙදර නෑ කියලා දැනෙන්නේ නෑ. දියුණු වෙලා නෙව. ඊට පස්සේ දැන් ඔන්න මම මේ පානඳුර ධර්ම දේශනාව කරනවා. එතකොට මේක රූපවාහිනී විකාශනය වෙන නිසා ඒක පිටරට ඉඳලත් අහනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත්, අද මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන, මේ ධර්ම දේශනාව සංවිධානය කරන අපේ මේ පින්වතුන් මම කලින් දැකලත් නැහැ. එතකොට මේ අය පිටරට ඉඳලා ධර්මය අහලා තමයි තමන්ගේ මීට වසර දෙකකට පෙර දෙසැම්බර් මාසේ 5 වෙනිදා මිය පරලෝ ගිය ගෙගරිද සොයිසා පියාණන්ට පින් අනුමෝදන් කරන්නට දුව ඇතුළු පවුලේ සියලු දෙනා මේ ධර්ම දේශනාව සංවිධානය කරන්නේ. එතකොට කොහේවත් ඈතක හිටපු ආමඳුරු නමක් හොයාගෙන, ඒ වගේම ලෝකෙටම ධර්මයේ ඇහිඳ සලස්වනවා. ඉතින් දියුණු වෙලා නෙවෙයි, කොච්චර දියුණුවක්ද? ඉතින් ඇඳුම් ආයිත්තන් ගොඩාක් දියුණු වෙලා, ඉගෙන ගන්න එවුන්ගේ ඉස්සර ගල් ඇල්ලෙ ලිව්වේ දැන් පොතපත. ඕන තරම් දැනුම බලන්න පැයි මේ චූටි කොල්ලු කෙල්ලන්ගේ ඥානේ. ඒ වගේම අද ඉන්න පොඩි එවුන් නටන්න ගියාට පස්සේ පස්ස උඩ දාලා හරි අගේ ආච්චිලත් බලාගෙන උඩ දානවා. දියුණු වෙලා නෑ. එහෙම දෙයෙන් අම්මලාගෙන් අහුවම වෙන උත්තරයක් දෙනවා. ආයෙත් අහනවා, අද ලෝකේ දියුණු වෙලාද පිරිහිලාද? එහෙම මම විස්තර කරද්දිමුත් මේ අය කියනවා පිරිහිලාලු. පුංචි කාලේ ඔයාලා අම්මලාගේ තාත්තලාගේ ඔඩොක්කුවේ හිටපු විදිහට දැන් ඉන්නේ උන් ඉන්නවද? අම්මලාගේ උණුහුම ලබන්නට දැන් ඉන්න අයට පින්නේ. මව්ගේ උණුසුමෙන් පිරිහිලා දැන් ඉන්න කොල්ලෝ කෙල්ලන්ට තිබ්බ ගාය ඉස්සරහට තිබ්බද? නෑ. හිතේ තියෙන්න ඇති මෙච්චර නෑ. පිරිහිලා මෙච්චර කොරෝදයක්, වෛරයක්, තරහාවක් පැතිරිලා තිබ්බද ඒ කාලේ? අවුරුදු කාලෙකට බලන්න, එහෙම නැත්නම් උත්සව කාලෙකට ගෙදර යුවොත් කෑම පිඟන් යන හැටි ගේ අල්ලපු ගෙදරින් අල්ලපු ගෙදිට. අපි පුංචි කාලේ, මේ වැඩි ඈතක් නෑ, මීට අවුරුදු 10-15කට කලින් අපේ ගම්වල ඉන්න හැම ගෙදරක්ම, අපේ ගම්වලත් මම හිතේ ගෙවල් 500ක් විතර තියෙනවා, ගෙවල් 500ම මිනිස්සු අපි අඳුරනවා. අද අල්ලපු ගෙදර කවුද ඉන්නේ කියලා දන්නේ. ඥාතිත්වයෙන් පිරිහිලා ඉස්සර ඥාතීන් දිහා බලනකොට මේ අම්මගේ අම්මා අර අම්මගේ පුංචි අම්මගේ පුතාගේ කිකියා අපේ නෑදෑකමක් කියනවා. ඒත් ඔක්කොම එනවා එකට. ඈතින් නෑදෑයෝ ඒත් මේ මාමා මේ නැන්දා කියලා ළඟම ඥාතීන් පවා අද හඳුරන්නේ. ඇත්තටම ඉස්සර තිබ්බ ඔයාලා පුංචි කාලයේ තිබ්බ නෑදෑකම් අද වෙනකොට ඔයාලගේ දරුවන් දන්නේවත් නැහැ. කොච්චර නෑදෑයෝ අපේ පවුල් වලින් නැති වෙලා තියෙනවද? අපි පෞද්ගලිකව දන්නවා අපේ පවුල් වල ඈත හිටපු නෑදෑයෝ දැන් ඉන්න අය දන්නේවත් නැහැ. අහවල් පැත්තේ අපේ නෑදෑයෝ හිටියෝ කිව්වොත් දැන් ඉන්න අය කියන නෑ අපි අඳුරන්නේ කට්ටිය. ඉස්සර හම්මුතු පරම්පරාවක් අඳුරනවා. ඊළඟට ඉස්සර ඉවසීම තිබ්බා දැන් ගොඩාක් පිරිහිලා. ඉස්සර ගොඩක් දේවල් ඉස්සර සමහිට දරුවෝ 10ක් 12ක් වදලා අම්මා. නමුත් මිනිස්සයාගේ ශරීරයවත් දැකලා නැහැ. අද කසාද බඳින්න කලින් ඒ නාඩගම් ඔක්කොම දන්නවා පොඩියෝ. ගොඩාක් පිරිහිලා. ළඟදී මහිත මොනරාගල පැත්තේ නේද අර යාළු වෙච්ච කෙල්ලෙක්ගේ බෙල්ල මිරිකුවේ. තමන් ආදරය කළා නම් ඒ ආදරය කරපු කෙල්ලගේ බෙල්ල මිරිකන්නේ කොහොමද? ඉස්සර මෙහෙම තිබ්බා ආදරේ වේදනාව දරාගන්න බැරි තැන කොල්ලෝ හිස හැරුණා තේ ගියා. එක්කෝ තමන් ගඟේ මුහුදේ පැන්නා. ඒත් යාළු වෙච්ච කෙල්ලට දුකක් දුන්නේ. අද ගොඩාක් පිරිහිලා. මෙතන ඉන්න වැඩිහිටි අය දන්නවා ඒ කාලේ ප්‍රේමී කියන එක හිතට ආවා. ප්‍රේමී කියන්නේ මානසික ගුණයක් නේ. තවත් කෙනෙකුට හිතට හිත ගියාට පස්සේ එක්ක ලිවුමකින් ලිව් ආදරය ගැන. ඊට පස්සේ තමන් යාළු වෙලා ඉන්නවා නම් කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි එයා ගැන රාග හිත් ඉපදුන්නේ. තමන් එක ඉන්නකොට යාළුවෙක් ඒ යාළුවා අර යාළු වෙච්ච කෙල්ල ගැන නරක දෙයක් කිව්වොත් කනට ගහනවා ඒ කියන්න එපා ඒව ගැන කියලා. අද කාලේ මේ අද කෙල්ලත් එක යාළු වෙන්නේ හෙට කොයි හරි රවුමක් ගිහිල්ලා. හන්දියක් හන්දියක් ගානේ බෝට් තියෙනවා රූම් රූම් කියලා. ළඟදි පුතෙක් වාහනේ කැඩිලා නවතින්න තැනක් නැතුව රූම් කියලා තියෙන තැනකට ගියා. ඒ ළමයා මාත් එක්ක කිව්වේ. ඊට පස්සේ ගිහිල්ලා අද මට වාහනේ කැල්ලේ යන්න දෙයක් නැහැ නවතින්න. ඊට පස්සේ කියලා පැයට මෙච්චරයි. පැයට. අහෝ කුමක්ද සිදුවේ? ළඟදී දවසක එක්තරා ස්ථානයක උත්සවයක් තිබ්බා. මම මේ කියන්නේ ඔයාලා දියුණු වෙලාද පිරිහිලාද කියන ලෝකයේ දිහා. ඊට පස්සේ සූත්‍රය විස්තර කරන්න. ඊට පස්සේ උත්සවය ඉවර වෙලා ඒ උත්සව භූමිය සුද්ධ කළා. සුද්ධ කරනකොට මුළු බුළුවල උරයක් පිරෙනකල් තිබ්බා උපත් පාලනයට ගන්න උපකරණ. අහෝ ඒ උත්සවයට ගිය තරුණ තරුණියෝ තවත් අම්ම කෙනෙක්ගේ තාත්ත කෙනෙක්ගේ දරුවෝ. ඒ උත්සවයේ තියෙන තිබ්බ තැන මම වචනින් කිව්වොත් මේ මයික් එකෙන් ඒ උත්සවයට ඒ ගෙදරින් තරුණ කෙල්ලෙක් ගියා නම් ඒ අම්මගේ බඩ පිච්චේ. ඒ ආදරණීය අම්මගේ හදවත පිච්චෙන්න එපාන් කියලා මං ඒ ස්ථානේ කියන්නේ. මේ ලෝක සත්වයාට කුමක්ද සිදුවේ? මම මේ බණපුටුවේ ඉඳගෙන ස්වාමීන් වහන්සේ නමක් කරවන්න මගේ අම්මා මගේ තාත්තා පසුබිමක් තිබ්බා. අපේ අම්මා අපිට ආදරේ. මම කටකාරයි. ඒ නිසා ඊළඟට තමයි කවුරු හරි මොන හරි කිව්වම කට ගහගෙන ගිහින් අහගෙන ඉන්නවා. මං හරි ආස දෙයක් ඒ කාලේ අහගෙන ඉන්න. අම්මා ගොඩාක් දුක් ගැනවිලි අම්මට කියන්න කෙනෙක් නැතුණා මට කියනවා. මට අද පුදුමයි අම්මා ඒ කාලේ අයිය අර පොඩි එකාට ඒවා කිව්වේ කියලා. අද කාලේ අම්මලා ඒවා කියන්නේ. මං අහගෙන ඉඳලා ගොඩාක් දේවල් හිතුවා. එතකොට මට හිතුණා පවුල් ජීවිතවල සැපක් නෑ කියලා. මං ඉස්කෝලේ යන කාලේ මං හරි ආසයි ඉස්සෙල්ලා ටීචරත් එක්ක කතා කරගෙන. ඒ අය පවුල්වල දුක් ගින්දර කාට හරි කියනවා. මම අහගෙන ඉන්න නිසා මට කියනවා. මේ ලෝකයේ ස්වභාවයක් තමයි කවුරු හරි අහනවා නම් එයාට කියනවා. එතකොට මට තේරුණා ඒ ගුරුවරුන්ගේ ජීවිතවල සැපක් නෑ කියලා. අද අහගෙන ඉන්න ලෝකයක් නෑ. ඉස්කෝලේ ලාපු ගමන් ටෙලිෆෝන් එක ගත්තා, දොර වහගත්තා, බලන ලෝකයක් තියෙන්නේ. කෙල්ලෙක් මං ගෙදරින් යනකොට කසාද බැඳලා කොච්චර අඬනවද? ඒ මූණේ තියෙන බය, ඒ මූණේ තියෙන තැති ගැනීම. මම ළඟදී ධර්ම දේශනාවකට වඩිනකොට මාව ධර්ම දේශනාවට වඩම්මන්ට ආපු වාහනේ පුතත් එක්ක කතා කරගෙන යනකොට ඒ මම හව පුතා මොකද කරන්නේ කියලා කිව්ව සංඥාංශ වෙදින් හයර යනවා. මං කිව්වා එහෙනම් වෙදින් හයර යනවා නම් මේ අද කාලේ මිනිස් මේ කොල්ලෝ කෙල්ලෝ මඟුලේ යන හැටි උඹ දැකලා ඇති. එහෙ එහෙ හාන්දරණේ කිව්වා. මම කිව්වා මේ කොල්ලෝ කෙල්ලෝ යන ගමන් බිම් බලාගෙන යනවා ඇති. ලැජ්ජාවෙන් යන මොන ලැජ්ජාවක්ද හාන්දරණේ කිව්වා. හිකි හිකි ගගා හිනා වෙවි. කච කච ගගා කතා කර කර විහිළු තහළු කර කර කිව්වා කාර් එකට නැංග ගමන් යන්නේ. මේ බැඳපු දවසේ මමත් ගමක හිටපු කෙනෙක්. මම දන්නවා ඒවා ඒ කාලේ කෙල්ලෙක් බඳිනකොට කොච්චර අඬනවද කියලා. ඇත්තටම මඟුල් ගෙවල් වල කොල්ලගේ කෙල්ලගේ හිනාව නෙමෙයි තිබ්බේ. මොකද්ද ශෝකයක් අද නැත. මං කිව්වා උඹට මං සාස්ත්‍රයක් කියලා දෙන්නම්. අර කොල්ලට මං කිව්වා උඹට මං සාස්ත්‍රයක් කියලා දෙන්නම්. ඒ තමයි මේ වාහනේ යනකොට යම් කිසි කොල්ලෙක් කෙල්ලෙක් කතාද බඳලා වාහනේ යනකොට ලැජ්ජාවෙන් යනවනම් උඹ හිතපන් කිව්වා මොන් දෙන්න නම් පිරිසිදුකම රැකගෙන කියලා. ඒ වාහනේ යනකොට කච්ච කච්ච කච්ච ගා හිනාවි යනවනම් එපමණකින් උඹ දැනගනින් කිව්වා මෙවුන් දෙන්නගේ පිරිසිදුකම නෑ කියලා. ඊට පස්සේ ඉදගුණ උඹ දැනගනින් කිව්වා සමාජයට මොකද්ද වෙලා තියෙන්නේ? අනේ හාමුදුරුවනි වෙදින් හයර 100ක් ගියොත් දෙන්නෙක් විතර ඇති කිව්වා ඔය කිව්ව සාස්ත්‍රයට. එතරම් පිරිහිලා එතරම් පිරිහිලා කොච්චරද කියනවා නම් මේවා කියන්න සිද්ධ වෙනවා. අවුරුදු 4 පුංචි දෝනි ටීවී එක දිහා බලාගෙන හිටියා. එතකොට තාත්තා ළඟට ඇවිල්ලා බලාගෙන හිටියා. යන්නේ කාටුන් එකක්. ඒ කාටුන් එකේ යනකොට ඒ කාටුන් එකේ අර ඉන්න ওই රූප දෙකක් අර මේ තරුණ විදිහට වැළඳ ගත්තා. වැළඳ ගන්නකොට අවුරුදු 4 දෝනි තාත්තා ගෑස් දෙක වැහුවා මෙහෙම. ඊට පස්සේ තාත්තා ඇහුවා ඇයි දෝනි කියලා. ඔයාට මේවා බලන්න හොඳ නෑ. මොකද්ද උනේ? මොකද්ද මේ උනේ? තරහ, වෛරය, ක්‍රෝධය. ඉස්සර කසාද බැඳලා තමන්ට හම්බුනේ පඹයෙක්ද? උදාහරණයකට මම කිව්වේ අර ඒ කාලේ ගිය කතාවක් හත්පණ කියලා. ඒ හත්පණේ කිරියාම කියන්නේ මෝඩේ. ඒත් ඒ මෝඩයත් එක පවුල් කෑවා නේද? තමන්ට හම්බුනේ පඹයෙක්ද? ඒ ස්වාමියා මැරෙනකල්. අද අවුරුද්දෙන් අවුරුද්ද දීගේ වෙනස්. ගමක කොහේ හරි අසම්මත දෙයක් සිද්ධ වුණොත් චී කියලා කෙල ගහනවා. අද නෑ, ඒවා පත්තර වෙල යනවා, මාධ්‍ය යනවා. ගොඩාක් වෙනස්. ඊළඟට වයසින් අඩු පිරිමියෙක් වයසින් වැඩි ගෑනු කෙනෙක් බැන්දොත් ඒ ගමේ ඔච්චමඩියක කිව්වේ අන්නාරයා බැඳලා ඉන්න ගෑ කෙල්ලට වයස වැඩිලු කියලා. ඔච්චමට ලැජ්ජක ලගමේ. අද වයසින් අඩු කොල්ලෝම හොයලා යනවා වයසින් වැඩි කෙල්ලෝ. කුමක්ද සිදුවේ? ඊට පස්සේ ඉස්සර බණමඩු පිරුණා ධර්මය අහන්න. අද බණමඩු හිස් වෙලා යාන්තම් මේ ධර්මයේ ප්‍රචාරයක් මේ විදිහට යන නිසා කට්ටිය එකතු වෙනවා මිසක්කා. බණමඩු හිස් වෙලා අපේ පන්සල් වල හාමුදුරුව අපි ඒ කාලේ 10-12 නම එක තැන ඉන්නවා දැක්කා. අද පන්සල් වල එක නමයි දෙනමයි හිස් වෙලා. ඊට පස්සේ කුණුහරුපයක් පුංචි ළමයෙක්ගේ කටින් කිව්වොත් අපේ ගම්වල විස්තර මේ කියන්නේ. ගිනි පෙල් ඇරම් පුච්චලා පුච්චනවා කට. බුදුන් පල්ලා කියලා දිවුරුවොත් කට පුච්චනවා. අද මොකක්වත් නැහැ. කොල්ලෝ කෙල්ලන්ගේ නටන ওই හින්දි සින්දු වල චිත්‍රපටි TV කියනකොට අම්මලා නැගිටලා ගියා. අද මොන. ඒ නිසා රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් අද ගොඩාක් පිරිහිලා. ඒත් තාක්ෂණයෙන් දියුණු වෙලා, ගොඩාක් දියුණු වෙලා තාක්ෂණයෙන්. මේ ලයිට් ෆෑන් දැන් චාරිත්‍රයක් විදිහට මේ වටාපත ගෙනාවා. ඒත් ඒ කාලේ වටාපත චාරිත්‍රයක් නෙවෙයි. බණකි කියන්නකොට දාඩිය දානවා නම් රස්නෙට පවන් සලන්ට. දැන් ෆෑන් එකක් තියෙනවා. ඇයි මේ වටාපත ගොඩාක් වෙනස් වෙලා, ගොඩාක් පිරිහිලා? පිරිහුණ යුගේ රහත් වෙන්න හදනකොට කවුරුහරි කෙනෙකුට ඒකියා උපද්දවන්න බැරි තැනක දෙයක් උපද්දවන්න හදනවා. එතකොට එයා කාගේ හරි මුලාවකට රැවටිලා යනවා. ඒ නිසා පින්වත්නි, මේ කරුණාවෙනුයි කියන්නේ, මෛත්‍රියෙනුයි කියන්නේ, අනුකම්පාවෙනුයි කියන්නේ තුනුරුවන් කෙරෙහි සිත පහදව ගන්න. ඒ සිත පහදවගෙන පහන් සිතින් කුසල් කරන්න, පින් කරන්න, මේ දුක්ඛිත සංසාරයේ මේ පිරිහින ලෝකෙන් නිදහස් වෙන්න ඕන කියන සිත බලවත්ව තියාගන්න. ඊට පස්සේ ගැලවීමක් එයි. ආය ආයමත් පිරිවුණු යුගයට ආස කරන්න එපා, ආස කරන්න එපා. එක පැත්තක මට මතක හැටියට රත්නපුරේ පැත්තේ වගේ පන්සලක බණකට ගියා. බණට ගියාට පස්සේ මා මේ ධර්ම දේශනාවේ මාව පිළිගන්න නායක හඳුරු කතාවක් පැවැත්තුවා. නායක හඳුරු කිව්වා මම මේ පන්සල ගොඩාක් දියුණු කළා. මට කිව්වා පොඩි හඳුරනේ මේ පන්සල මේ ගම දියුණු කරලා මං අපේ ගමේ හිටපු වැඩිහිටි පිරිස ගෙහි තරුණ කළා කිව්වා. ඊට පස්සේ මං ඇහුවා කොහොමද නායක හඳුන්නේ මේ ලොකු සභාව මැද? කිව්වා මං අපේ ගමේ වයස 60 පැනපු ආච්චිලාට නටන්න පුරුදු කරනවා කිව්වා. 60 පැනපු සීයලාට බටහිර සංගීතය පුරුදු කරනවා කිව්වා. අහෝ, ඒවා මේ ශ්‍රවණීට වැටෙන්න තරම් අපිත් අතීත කර්ම විපාක දෙනවා. නාකි ආච්චිලාගේ නාඩගම් බණ පොත අතට ගන්න බැරි ආච්චිලාගේ ලොකු පොන් එක අතේ තියෙනවා. ඒක වෙවුලන්නේ බණ පොත ගත්ත ගමන් වෙවුලනවා. අහෝ, මේ ලෝකෙන් අපි නිදහස් වෙන්නේ කවද්ද? මේ ලෝකෙන් නිදහස් වෙන්නේ කවද්ද? ඊට පස්සේ දැන් ඉන්න කොල්ලෝ කෙල්ලෝ නාඩගම් නටලා උන් කසාද බඳිනවා. කසාද බැඳාට පස්සේ උන්ටත් දරුවෝ ලැබෙනවා. ඒ දරුවෝ ලැබුණාට පස්සේ ඒ දරුවෝ ලොකු වෙනකොට උන්ගේ අතටත් ෆෝන් එක එනවා. උන්ගේ අතටත් තාක්ෂණය එනවා. ඇවිල්ලා උන්නුත් කාමරයට ගිහිල්ලා දොර වහ ගන්නකොට තමමුත් ඒ කාලේ නටපු නාඩගම් මතක් වෙනවා. කරබාගෙන ඉන්නවා. ගොඩ කොච්චර ලෝකෙ වෙනස් වුණාද කියනවනම් මම ඔය වියංගෙන් කියපු කතාන්ටක ඒ කාලේ කතා කරන්න බෑ. කන් වහ ගන්නවා. يعني ඒ කාලෙට ඔරොත්තු දෙන්නේ නැහැ. අද කාලෙට ගානක්වත් නැහැ. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනා කිහිපයක් තියෙනවා. ඒ දේශන අහන වෙලාවේ ගණන් කරන්න බැරි තරම් දිවරු මාර්ගඵල ලැබුවා. එක සූත්‍රයක් තමයි ධම්මචක්කපවත්තන සූත්‍රය. පළවෙනි ධර්ම දේශනාව පවත්වනකොට මනුස්ස ලෝකේ 5 දෙනයි වැඩ එතන හිටියේ. දිවරු කෝටි ගණන් කරන්න බැරි ප්‍රමාණයක් මඟඵල ලැබුවා අසංකේයයක්. ඇත්තටම මේ ගෞතම බුද්ධ ශාසනේ වැඩිපුරම මඟඵල ලැබලා තියෙන මිනිසු නෙවෙයි දෙවිවරු. ඒ නිසා යම් කෙනෙක් දේව ලෝකෙට ගැරහුවොත් ඒ සත්පුරුෂ භූමියට ගැරහුවොත් ඔහුට නිර්වාණ මාර්ගයට බාධා එනවා. මොකද ඔහු සත්පුරුෂ භූමියට ගරහන නිසා. ඊළඟට තව සූත්‍ර දේශනාවක් තියෙනවා මහා මංගල සූත්‍රය. මහා මංගල සූත්‍රයේ දේශනා කරන උඩ දෙවිවරු අසංකේය ගණනක් මඟපල් ලැබුවා. ඊළඟට සමචිත්ත පරියාය දේශනාව කරනකොට අසංකේය ගණනක් මඟපල් ලැබුවා. මහා සමය සූත්‍රයේ දේශනා කරනකොට අසංකේය ගණනක් මඟපල් ලැබුවා. පරාභව සූත්‍රයේ දේශනා කරනකොට අසංකේය ගණනක් මඟපල් ලැබුවා. පින්වත්නි, අද ඔබට කියත දෙන සූත්‍ර දේශනාව තමයි පරාභව සූත්‍රය. මොකද මේ පිරිහුණේ කියලා හොඳට කන් යොමු කරගෙන අහන්න. පුදුම සූත්‍ර දේශනාව. ගොඩක් සූත්‍ර දේශනා අපි කියෙව්වට අපි දන්නේ නැහැ ඒකේ අර්ථය. ළඟදී අපිට සූත්‍ර දේශනාවක් අපිට සැදැහැවතුන්ට කියලා දෙන්න අපිට කියවන්න ඒ වගේම සැදැහැවතුන්ට අහන්න ලැබුණා වසල සූත්‍රයේ. වසල සූත්‍රයේ අර්ථ වශයෙන් විග්‍රහ කරගෙන යනකොට ඇඟ සීතල වෙනවා. තම තමන් මොනුන්ද කියලා හිතෙනවා. උඩඟු කමෙන් හිටියාට අද කාලේ ලෝකයේ මිනිසුන්ට ආර්ය විනයෙන් සුදුසුම වචනේ තමයි වසලය. බ්‍රහ්මන ගුණධර්ම නැහැ. දැන් අද ඔබට කණ්ණාඩියක් ලැබලා දෙනවා. ඔබ පිරිහෙනවද දියුණු වෙනවද? මෛත්‍රී බුද්ධ ශාසනයවත් පිහිටක් ගන්න පුළුවන් තැනක ඉන්නවද කියලා අද මේ දින කණ්ණාඩියෙන් බලන්න. මේ දේශනාවත් දෙවුරන් විහිරේදී වදාළේ. එදා රාත්‍රියේ මුළු දෙවුරන් විහිරම බබලවාගෙන දෙවිවරු අසංඛ්‍ය ගණනක් පැමිණෙලා හිටියා. සක්දෙවිඳු තමයි ඒ දිව්‍ය පුත්‍රයාට කියා හිටියේ, දිව්‍ය පුත්‍රයේ ඔබ පිරිහෙන කරුණ ගැන අහන්න. මොකද මීට කලින් මංගල කරුණ ගැන අහපු නිසා. ඊට පස්සේ දෙවියා මුළු දෙවුරන් විහිරම බබළුවාගෙන එකත් පස්ස බුදුරජාණන්සට වන්දනා කළා. එකත් පස්ස හිටියා. ඒ දෙවියා ගාතාවකින් මෙසේ ඇහුවා. දැන් ඔය ගන්ධ කුටියට දෙවුරන් විහිරේ ගන්ධ කුටියට ගියාය දැකලා ඇති. ඇතුලේ තියෙනවා බුදුරජාණන්සේ වැඩ හිටපු තැන. ඒ කුටියෙම ඉස්සරහා තියෙනවා වෙනම කොටසක්. ආන් ඒ කොටසේ තමයි දෙවිවරු හිටගන්නේ ඇවිල්ලා. මිනිස්සු ගොඩාක් ගන්ධ කුටි දොරටුවේ මිනිස්සු වඳින්නේ. අද කාලේ බවලත්තු ගිහිල්ලා නටන නාඩගම් දෙවුරන් විහිරේ. ගන්ධ කුටියේත් ඉඳ ගන්නවා. ගන්ධ කුටියේත් පස හරවලා පොටු ගහනවා. අහෝ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු තැන. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු තැන. ඊට පස්සේ පින්වත්නි භාග්‍යතුන් වහන්සේට අර දිව්‍ය රාජ්‍ය වන්දනා කළා. එතන එකත් පස්ස හිටගත්තා. එකත් පස්ස හිටගෙන අහනවා ගාතාවකින්, පරාභවන්තං පුරිසං මයම් පුච්ඡාම ගෝතමං කියනවා. ස්වාමීනි, මං ගෞතමයන් වහන්සේගෙන් අහනවා මේ පුරුෂයෝ පිරිහෙන හැටි. භගවන්තං පුට්ටු මාගම්ම කිං පරාභවතෝ මුඛං. පිරිහෙන දොරටු මොනවද කියලා අහන්න තමයි ගෞතමයන් වහන්සේ මං ඔබ වහන්සේ ළඟට ආවේ. දැන් අපි ඔච්චර කතා කළේ පිරිහිලා පිරිහිලා පිරිහිලා කියලානේ. ඔය යම්තාක් පිරිහීම තියෙනවද, ඒ හැම තැනකටම යන දොරටු ටික මේකෙන් තියෙනවා. යම්කිසි සත්පුරුෂෙක් මේ ධර්මය අහන මේ දොරටුව වහගත්තාද ඔහු පිරිහෙන්නේ නැහැ, ඔහු දියුණු වෙනවා. යම්කිසි කෙනෙක් දියුණු වෙනවද එයාට තමයි ශාසනය පිහිට තියෙන්නේ. පිරිහෙන කෙනාට නෙවෙයි දෙව්ලොව තියෙන්නේ, දියුණු වෙන කෙනාට. ඔබ දෙව්ලොව යනවාද එහෙම නැත්නම් සතර පායේ වැටෙනවද කියලා මේකෙන් හොයාගන්න පුළුවන්. අපි දැන් හරි අපි බුද්ධ ශාසනය පිහිට හදාගෙන ඉන්නේ කියලා සමහරු කටකතාවට කියනවා. මට දැන් සමාධිය වැඩෙනවා, මට විදර්ශනාව වැඩෙනවා, මට Nirodhe සාක්ෂාත් වෙනවා, මට දැන් සරල බණ අහලා හරියන්නේ නැහැ, ওই තිසරණේ ගැන කතා කරලා වැඩන්නේ නැහැ, අපිට ඕන නිවන ගැන ඒ මොහොතේ විදර්ශනා කරන එකක් ගැන කියලා මොකද්ද කියාගෙන යනවා. මේ කන්නාඩියනොත් චුට්ටක් බලන්නකෝ, තමන්ට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ දැන් ඔන්න පිරිහෙන දොරටු ගැන ආහන්ද දිවියාවට පස්සේ බුදුරජාණන් වහන්සේ වදා හරි ලස්සන විස්තරයක් වදාලේ. බුදුරජාණන් වහන්සේ වදාලා සුවිජානෝ බවං හෝති සුවිජානෝ පරාභවෝ. හරි ලේසි, හරිම ලේසි කිව්වා පිරිහෙන හැටි හොයන්ටත් දියුණු වෙන හැටි හොයන්ටත්. හොඳටම හොයන්න පුළුවන් කිව්වා පිරිහෙන හැටි දියුණු වෙන හැටිත්. අමාරු නෑ. ධම්ම කාමෝ බවං හෝති ධම්ම දෙස්සි පරාභවෝ. ධර්මයට කැමැති නම් දියුණු වෙනවා, ධර්මයට අකමැති නම් පිරිහෙනවා. ලස්සන ධර්ම දේශනාවක් යනවා. ඒ වෙලාවටම අනිත් එකේ නාට්‍යයක් යනවා. අදෙන් හොයාගන්න පුළුවන්. ධම්ම කාමෝ ධර්මයට කැමති නම් දියුණු වෙනවා. ධම්ම දේශී ධර්මයට දේශී කියන්නේ කැමති නෑකට පිරිහෙනවා. හොඳට බලන්න. ඔන්න දැන් තරහා යන්නේ නැති, තරහා ගන්න හොඳ නෑ කියන එක ධර්මයේද අධර්මයේද? ඔන්න කෙනෙකුට තරහා යනවා. තරහා යද්දි මෙයා කල්පනා කරන දෙයියනේ මේ තරහා යන්න නැතුව ඉන්නේ කවද්ද මං? එයා ධර්මයට කැමති කෙනෙක්ද අකමැති කෙනෙක්ද? කැමති. තමන්ට තරහා යනවා. ඒ වුණාට තරහයෙන් මිදෙන්නේ කවද්ද කියලා හිතෙනවා. එයා කවදා හරි තරහා නැති කරගන්නවා. තව කෙනෙකුට තරහා යනවා. ඊට පස්සේ එයා මෙහෙම කියනවා, අද කාලේ තරහා ගන්න නැතුව බෑ මේවා කරගෙන යන්න. පෙනේ පුප්පන්න ඕන කියනවා. එයා ධර්මයට ද්වේෂ කළා. එයා පිරිහෙනවා. රාගෙන් බැට කනවා. රාගෙන් බැටකද්දී හිතනවා, අනේ මම මේ රාගගින්නේ නිදහස් වෙන්නේ කවද්ද කියලා. එයා ධර්මයට කැමති. එයා කවදා හරි රාගෙ නැති කරගන්නවා. තව සමහර හිතනවා, නෑ මනස ලෝකේ ඉන්ද්‍රියන් ඇති වුණා අපිට. ඇහින් රූප බලනවා, කනින් ශබ්ද අහනවා, ඊට පස්සේ ගඳ සුවඳ විඳිනවා. ඒ වගේ එකක් තමයි මේ කයෙන් ඉන්ද්‍රියන් පිනවන එක. ඒ නිසා ඒව ගැන එච්චර හිතන්න හොඳ නෑ. ශාරීරික ක්‍රියාකාරීත්වයක් ඒකට ඉඩ දීලා හිටපල්ලා. එයා ධර්මයට නෙවෙයි කැමති වුණේ, එයා පිරිහෙනවාමයි. ඊට පස්සේ නරක දෙයට හිත යනවා. එයා කල්පනා කරනවා, අනින් කවද්ද මම මේ නරක දෙයින් ගැලවෙන්නේ කියලා. එයා දියුණු වෙනවා. කෙනෙක් ඉන්නවා මේ අද කාලේ ඔබ බෑ, අමාරුයි සිල් රකින්න බෑ. අද කාලේ ඔවා ගැන එච්චර හිතන්න ඕනේ නෑ. එයා පිරිහෙනවා. ඊට පස්සේ ඔන්න ඉන්න ගමේ දායකයෝ ටික ඔක්කොම ටික අන්න හාමුදුරන්ගේ අහවල් වැරද්ද තියෙනවා, යන් අපි උන්ට කන්න බොන්න දෙන්නේ එහෙම කොහොමද කියලා මේ ඇඳුමත් උස්සගෙන එනවා. හරියට තියෙනවා. ඊට පස්සේ අනිත් අය කියනවා, හාමුදුරුන්ට සද්ධි කරන්න එපා, උඹලම මේ උඹලා බෞද්ධයෝ නේද? ඊට පස්සේ කියනවා, නෑ නෑ නෑ නෑ, කටිනිකලි අපි ශාලාව හැදුවේ අපි, ආවාසයට මේ ෆෑන් එක ගෙනත් දුන්නේ අපි, එහෙම කොහොමද කියලා. ඒතර තම තමන්ගේ උජාරුකම් ධර්මිත ද්වේෂ කළා. පිරිහෙනවා. බඹසරක් රකින්න අමාරුයි. ඕන කවුරු හරි කැමති බඹසර රකින්න රකින්න බෑ. එයා රුවන්වැලි සෑයේ වැඳ වැඳ ධර්මී ආහා බඹසරක් ගැන හිතනවා. එයා කවදා හරි බඹසර රකින්නවා. තව අය කියනවා බඹසර බඹසර රකින්න අම්මෝ ඔහොව රකින්න හොඳ නැහැ එහෙම ඉන්න එපා කියනවා. පිරිහෙනවා. ඊට පස්සේ මේ විදිහට තේරුම් ගන්නට. ඊට පස්සේ ගෙදර මිනිස්සුන්ට කෑකෝසම් ගහනවා. තෝ බම්බලන් කියලා ගොනා බූරුවා කියලා සත්තු අත්තක නම් කියලා මිනිහට බයිනවා. යම් කිසි ස්ථානයක ස්ත්‍රිය පිරිමිය යට කරනවද ඒක පාපී ධර්මයක්. ධර්මය නෙවෙයි ඒක, පාපී දෙයක්. ඊට පස්සේ තව බවලතෙක් කියනවා එහෙම හරියන්නේ නැහැ මිනිහට සැරට ඉන්න ඕන, අද කාලේ මේ මිනිහලා කියන විදිහට ඉඳලා හරියන්නේ නැහැ කියනවා. නංගි උඹ නම් කරපාගෙන ඉන්න එපා ඔකද කියනවා. ඒ ස්ත්‍රිය පිරිහෙනවා ධර්මයට ද්වේෂ කරන නිසා. තමන්ට බැරි වෙන්න පුළුවන්. දැන් වසල සූත්‍රේ වසල දැන් අර බමුණ කියනවනේ වස එම්බා මේ වසලේ නවතින ඔතනම කියලා බුදුරජාණන් වහන්සේට වසලයා කියනවා. බුදුරජාණන් වහන්සේ අහනවා බ්‍රාහ්මණිය වසලේකෝ වසලේ කරන ධර්ම ඔබ දන්නවද? අනේ නෑ කියලා දෙන්න කිව්වා. ඒ වසල ගුණ වසල ඇත්කම වසල බව ඇති කරන දේවල් කියාගෙන කියාගෙන යනකොට ඒ උකෝම අර බමුණා තුල තියෙනවා. ඒ වුණාට ඒ බමුණා වැඳ වැටුණා බුදුරජාණන් වහන්සේ ළඟ. බුදුරජාණන් වහන්සේ සරණ ගියා, ධර්මයේ සරණ ගියා, සංඝයා සරණ ගියා. තුන් ලෝකෙට කලාතුරකින් පහළ වෙන බුදුරජාණන් වහන්සේ සිරිපා තබ තබා වැඩි ඔහු තිසරණේ යවන්න. තමා තුල තියෙන ජරාව වෙන්න පුළුවන්. ඇත්ත තත්ත්වය අහන්න කැමති. අද ඇත්ත අහන්න කැමති නෑ. විහිළු අහන්න කැමති. බලන්න ඔය මේ ගොඩක් අය දැන් ඔන්න මේ ධර්මයේ මෙතන දේශනා කරනවා. මේක ටීවී එකෙන් අහන අය, ඉන්ටර්නෙට් එකෙන් අහන අය ඔන්න ඉන්ටර්නෙට් එකෙන් අහනවා. සූත්‍රයක් දැම්මොත් පරාභව සූත්‍රය කියලා අහන්නේ. කවුරු හරි බැනපු ටිකක් හැකර කටෙන් බැනපු එකක් ගියොත් එහෙම ඔක්කොම බලනවා. මොකද්ද මොකද්ද මොකද්ද? බැනුම් අහන්න කැමති. හොඳට බලන්න. ධර්මයේ අහන්න සූත්‍රයක් නිවන් දකින්න හැටි කියලා බණක් තිබ්බොත් එහෙම කවුරුත් බලන්නේ. අහවලා අහවලාගේ ඇඳුම් ගැලවෙන්න කියයි කියලා ඔන්න යනවා වීඩියෝ එක. ඔක්කොම බලනවා. බලපල්ලා බලපල්ලා. හොඳට ඒ ඉන්ටර්නෙට් එකෙන් තේරෙනවා. ධර්මයට කැමති නෑ. සුළු පිරිසයි ධර්මයට කැමති. ධම්ම කාමෝ භවං හෝති. ධම්ම දිස්සි පරාභව. බැනුම් අහන්න කැමති. මෙච්චර කාලයක් මහමෙවනාවෙන් පිරිසුදු ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන ගිය සූත්‍ර දේශනා ඇසුරින් අහිංසක පිරිසක් ධර්මයේ ඇසුරුණා. ඊළඟට ඉන්ටර්නෙට් වලට මේ ධර්මයේ ගියාට පස්සේ ටිකක් ওই ධර්මයේ ඇහුවා. මෑත භාගයේ මහමෙවුනාට බැන බැන බැන බැන බැන ගියානේ. හම්මේ අහපු ඇහිල්ල. අහපු ඇහිල්ල. ධම්ම කාමෝ භවං හෝති. ධම්ම දිස්සී පරාභව. මොකද්ද මේ කියන්නේ කියලා අහන්න ඇති සමහර අය. මිනිසුන්ගේ හිත ලෝලයි. එකක් අහලා දෙකක් අහනකොට තේරෙන්න ඕන මේවා අහන එක හොඳ නෑ කියලා. ඒ සිහියවත් තවම ඉපදුන්නේ නැත්තම් තවම බැනුම් අහන්නට හැකර කටවල් වල වචන අහන්නට ද්වේෂයෙන් කෝපයෙන් කියන ඒවා අහන්න තවම නතර කරගන්න බැයි නම් ඔබ පිරිහිලා සත්පුරුෂය වහන්නේ. මට ඕන තැනක සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන්. අපේ ලොකු ස්වාමීන් වහන්සේ ලොකු ස්වාමීන් වහන්සේට බයින දේවල් අහන්නේ. මේ මහත්තුරු තමයි එක එක්කෙනා අහලා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මෙහෙම බයිනවා කියලා මහත්තුරු දැන් ඇවිල්ලා කතා කරනවා. මම අපි දන්න නිසා අපි නිහඬව ඉන්නවා. ලෝකසංස කරබාගෙන ඉන්නවා. උන්වහන්සේ වහන්නේ අසුචි බලින් ගා ගන්න ඕනේ. අද කාලේ ගොඩාක් මිනිසුන්ගේ තියෙන්නේ කවුරු හරි බැනපු දෙයක් අහනවා. දැන් හොඳට ඉන්නවා මිනිසයා. එතකොට නම් මහ මෙුණාට බැනලා කියලා වීඩියෝ එකක් යනවා. ඒක දැන් ඔබනවා. ඔබලා අම්මෝ මෙහෙමත් බයිනවද? මෙහෙමද? ඕක උනේ මෙහෙමයි. අසුචි ගොඩක් තිබ්බා. ඇඟිල්ල ගැහුවා. දැන් නාය ගහලා අනේ ගඳයි ගඳයි. තමනුයි අසුචි ගොඩට ඇඟිල්ල ගැහුවේ. සත්පුරුෂු අසුචි වලට ඇඟිලි ගහන්නේ. ඔබ සත්පුරුෂෙක් නම් අසුචි වලට ඇඟිලි ගහන්න එපා. බලන්න ඔබ ධර්මය අහනකොට ගොඩාක් අහලා තියෙන බැනපු ඒවාද විහිළු තහළුද පිරිසිදු ශ්‍රී සද්ධර්මයක්ද කියලා. විහිළු තහළු නම් මෙච්චර කාලයක් බණ කියලා අහලා තියෙන්නේ. අනිත් අයට බැනපු ඒවා ගරහපු ඒවා නම් බණ කියලා අහලා තියෙන්නේ. ධම්ම දෙස්සී පරාභව පිරිහෙනවා. ආය බැනපු එකක් එන කල් ඉන්නවා. ධර්මේ නම් හොයන්නේ හම්මේ. එයා ධර්මයක් හොයනවා. මොකක් හරි බණක් කියලා අහගෙන යනකොට බණ නෙවෙයි නම් කියන්නේ එතනින්ම වහනවා. අම්මෝ මේක හරියන්නේ නැහැ. මෙතන මේ හිත සංසිඳින දහවන්නේ නැහැ කියලා. තම තමන්ම හොයාගන්න තම තමන්ගේ චරිතයේ. තමන් දියුණු වෙනවද නැද්ද කියලා. මෛත්‍රී බුද්ධ ශාසනය හරි තමන් පිහිටක් ලබනවද නැද්ද කියලා දැන් තීරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ කොල්ල කෙල්ලන්ගේ ෆෝන් තියෙනවා. ඔය ෆෝන් වලින් ඉන්ටර්නෙට් යන්න පුළුවන්. දැන් බලන්න සමහර කොල්ල කෙල්ලන්ගේ මේ බෞද්ධ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියලා ඉන්න ළමයිගේ ෆෝන් වල ඇතිනවා, ඉන්ටර්නෙට් යනවා, YouTube යනවා, වීඩියෝ බලනවා. එකම දවසක් එකම බණක්වත් ওই ෆෝන් එකෙන් අහලා නැහැ. එවැනි ළමයි සිටිනවා. ඕන තරම් වෙන වීඩියෝ බලලා ඇති. ඔබ කවදාද නිවන් දකින්නේ? ඔබ කවදාද බුද්ධ ශාසනයෙන් පිහිටක් ලබන්නේ? ගෙදර ගෙනාපු ටීවී එකෙන් බනද වැඩිපුර අහලා තියෙන්නේ, නාඩගන්ධ වැඩිපුර බලලා තියෙන්නේ කියලා බලන්න. එක එකේනා මේ ප්‍රේම කතා ඇවිල්ලා අතවල් අල්ලගෙන මඟුල් තුලා යනවා. ආච්චිලා බල්ලා බල්ලා ඉවරයක් නැද්ද? ගමේ පවුල් 300ක් තිබොත් පවුල් 300න් මඟුල් 300ක් දීගෙන යනවා ආච්චිලා දැකලා තියෙනවනේ. ඒව බල්ලා බල්ලා මදිකමට ටීවී එකිනුත් බලනවා. අලුත් දඩේම ප්‍රේම දඩේම කියලා කවදාවත් ඇති හිතෙන්නේ නැහැ. කවදාවත් ඇති හිතෙන්නේ නැහැ. අද මෙහෙම මේ ධර්ම ප්‍රචාරය නිසා බණක් කියන නිසා පැයක් එකමාරක් බණ අහනවා මිසක්ක ගොඩා පන්සල් මාන්ත්‍රිකා ගාතාව කියලා හාමුදුරු බණ එකක් දෙකක් කියනකොටම එක්කිනා දින්න නැගිටලා යනවා. අවසානයේ ද ඉස්සරහින් ඉන්නවා. එයාලත් ඇඹරෙනකොට හාමුදුරු ඔන්න බණ නතර කරනවා. ටීවී වල බලනකොට, නාට්‍ය චිත්‍රපටි බලනකොට කනකර ගලවාගෙන යනවා දන්නේ නැහැ. ඡන්ද ප්‍රතිඵල බලනකොට කනකර ගලවාගෙන යනවා දන්නේ නැහැ. මැච් එක තියෙන කාලෙට කිසිම දෙයක් දන්නේ නැහැ. දැන් බලන්න, දැන් මේ පන්සලේම මියුසිකල් ෂෝ එකක් තියෙනවා. මේ ශාලාවේ විතරයිද මිනිස්සු ඉන්නේ? හම්මේ ඉඩක් නැති වෙයි. ඉඩක් නැති වෙයි. මෙන්න බණක්. දේශපාලන රැස්වීමක් තියෙනවා. කොහොමද සෙනග? ඔතනකම බණක් කියන්න බලන්න. ධම්ම කාමෝ භවං හෝති, ධම්ම දිස්සී පරාභව. තම තමන්ම පිරිහෙන දොරටු ඇති කරගෙන. ඒ නිසා පින්වත්නි, තමන්ට බැරි වෙන්න පුළුවන් රාග ගින්නෙන් නිදහස් වෙන්න විරාගයට ආස කරන්න. විරාගේ මුනිවරුන්ට වැඳ වැඳ යන්න. තමන්ට බැරි වෙන්න පුළුවන් තරහ කොරෝදේ පාලනය කරගන්න මෛත්‍රියට ආස කරන්න. කවදාවත් තමන්ට තරහ ඇවිල්ලා ඒ තරහට ප්‍රශංසා කරන්න එපා. අද කාලේ තරහ ගන්න නැතුව බෑ අප්පා. යාන්තන් සැරට කතා කරපු නිසා වැඩි වුණේ කියලා කියනවනේ. ඒ ඔක්කොම තරහට ප්‍රශංසා කරලා, තමන්ගේ ඕනම වැඩක් වෙන්න පුළුවන් තරහට කතා කරලා කවදාමත් ප්‍රශංසා කරන්න එපා. දුක් වෙන්න අහෝ අද කාලේ සැරෙන් කතා කරලා වැඩ කරගන්න සිද්ධ වුණා කියලා සංවේගයටපත් වෙන්න. ඔහු නම් දියුණු වෙනවාමයි. ධර්මයට කැමැති අය උදෙසායි අපි ධර්මයේ දේශනා කරන්නේ. ධර්මයට ද්වේෂ කරන අය පිණිස නෙවෙයි. ධර්මයට ද්වේෂ කරන එක හොය හොයා යනවා බණවල වැරදින කෑලි. වැරදින කෑලි හොය හොයා යනවා. ධර්මයට ආස කරන කෙනා වචනයක් වචනයක් ගන්න හිත සංසිඳුව ගන්න බලනවා. සමහර අයට නම් ධර්මය අහගෙන යනකොට පළවෙනි එකෙන්ම ෂොක් වෙනවා. ආයේ ලෝකයක් මතක නැහැ කවද්ද දෙයිනේ මම මේකෙන් ගැලවෙන්නේ කියලා හිතට එනවා. සමහර අය හිතෙනවා අනේ මේ බණ අපි කලින් ඇහුවනම් අපි ගොඩාක් වැරදිවලින් නිදහස් වෙනවා කියලා. පින්වත්නි, මතක තියාගන්න වැරදි වෙන්න පුළුවන්. ඒ වැරදි වලට ලකුණු දෙන්න එපා. වැරද්ද වැරද්ද විදියට හිතන්න. මම මේකෙන් ගැලවෙන්නේ කවද්ද කියලා හිතන්න ඔබට පිහිටක් එනවා. ධම්ම කාමෝ බවං හෝති ධම්ම දෙස්සි පරාභව. ඔන්න පළවෙනි බණපදේ දැනගන්න පුළුවන්කෝ ලේසියෙන්ම. දැන් බලන්න තම තමන් ධර්මයට කැමතිද ධර්මයට ද්වේෂ කරනවද කියලා. ඊට පස්සේ ඉතිහෙ දැන් දේවතාවුන්වංශ කියනවා ඉතිහෙතං විජානාම පටමෝසෝ පරාභවෝ. ස්වාමීනි, ඕන්න යාන්තම් දැනගත්තා පිරිහෙන පළවෙනි ක්‍රමේ. දුතියං භගවා බ්‍රෝහි කිම් පරාභවතෝ මුඛං. අනේ දෙවෙනියට කියලා දෙන්න මොකද්ද පිරිහෙන විදිය? අසන්තස්ස පියා හොන්ති සන්තේන කුරුතේ පියං. ඔන්න ඊළඟ එක අසන්තෙත් කියන්නේ අරහත් පුරුෂයා, සාන්ත නොවුන කෙනා. අසත්පුරුෂයාට ප්‍රියයි, සත්පුරුෂයාට ප්‍රිය නෑ. ඔන්න ඊළඟ පිරිහෙන එක. ඔන්න ඒක තේරුම් ගන්න තව කතාවක් කියන්න. මඟුල් ගෙදරක හෝ මල ගෙදරක හෝ ඉස්කෝලේ හෝ තරුණ අයත් මේ කහනවනේ, වැඩපලේ හෝ විශ්වවිද්‍යාලේ හෝ පාඩුවේ තමන්ගේ වැඩේ කරගෙන කෙනෙක් ඉන්නවා. තව එකෙක් ඉන්නවා විහිළු තහළු කර කර කච කචක ගා කෙනෙක් ඉන්නවා. වැඩිපුරම ලං වෙන්නේ පාඩුවේ ඉන්නේ කාටද? විහිළු කරන්නේ කාටද? දැක්කද? අසත්පුරුෂයා ප්‍රියයි, සත්පුරුෂයා ප්‍රිය නෑ. ඇද කුද කිය කියා කච කච කච ගගා පෞකාර දේවල් කිය කියා ඉන්න අයගේ දේවල් අහනවා. බුදු කෙනෙක්ගේ ධර්මයේ කියන එක අහන්නේ. ඒව අහන්නේ. ළඟ ගෙදරක බණ පටියක් දාලා තියෙනවා. එතකොට එළියට ගිහිල්ලා අහගෙන ඉන්න එකද සිද්ධ වෙන්නේ? ළඟ ගෙදර දෙන්න බැන බැන හිටියොත් ඒක අහගෙන ඉන්න එකද සිද්ධ වෙන්නේ? අහල පහල ඔයාලගේ වචනින් කිව්වොත් වලියක් ගියොත්, අහල පහල රණ්ඩුවක් ගියොත් කන් දීගෙන අහගෙන ඉන්නවා. ළඟ ගෙදරක බණපටියක් ගියොත් එහෙම අනේ කන් කරච්චලේ ඕක හිමීට දාගන්න එපැයි කියලා කියනවා. එතන පළවෙනි පිරිහින දොරටුවම ඇති වුණා. ඒ තමයි ධර්මයට කැමති නෑ. අනිත් එක තමයි අසත්පුරුෂ දේට ළඟයි, සත්පුරුෂ දේට ළඟ වෙන්නේ නෑ. ඊළඟට අපි කියමු ගමේ පන්සලක උනන් ධර්මයේ කියාගෙන ඉන්න අහිංසක හාමුදුර නමක් කියනවා. අහිංසකයි, කතා කළොත් මොන හරි බණ ටිකක් කියනවා. සැර හාමුදුර නමක් කියනවා. වැඩියෙන්ම ගරු කරන්නේ අර අහිංසක කෙනාටද සැරේ කෙනාටද? සැරේ කම්මෝ යහන්දරෝ. අර හාමුදුරන්ගෙන් අහන්න නැතුව බෑ. සැරට ගරු කරනවා, අහිංසකකමට ගරු කරන්නේ නැහැ. ගෙදරත් එහෙමයි. තමන්ගේ මිනිහා පොඩ්ඩක් අඩියක් ගහලා සද්දෙ දාලා ඉන්නවනම් එයාට කැමති. අම්මෝ බයයි. අපේ මහත්තයා කියලා අම්මෝ උජාරුවට කියනවා, ඔය පොඩ්ඩයි ගන්න, කිසි කරදරයක් නැහැ. කවුරු හරි අහිංසකව ඉන්නකොට ඒ බයිනෝ අනේ තෝ බැඳ ගත්තනෙ මං කියලා. සත්පුරුෂයට කැමති නෑ, කැමති නෑ. අද කාලෙ ගොඩාක් කාන්තාවෝ බොන අයට කැමති, අහිංසක ඉන්න අයට කැමති නෑ. අද කාලේ කසාදවලට අහිංසක කොල්ලෝ බඳිනවා මනුස්සයා කියලා රූකඩයක් තියාගන්න අනාචාරයේ පිටපස්සෙන්. අහිංසකය ගොඩාක් බඳින්නේ ලෝකෙට මිනිසෙක් පෙන්වන්න. අසත්පුරුෂයාට කැමති ඔන්න ඉගෙන ගන්න තැන හරි වැඩපලේ හරි. මම ගොඩාක් මේ කාරණාවලදී තරුණ පිරිස ගැන හිතනවා, එකෙක් හරි බෙරී කියලා. ආචිලට නම් මට නම් හිතන්නේ මෙහි නම් පානදුරේ නම් ප්‍රශ්නයක් නැති වෙයි. ආචිලට තේරෙන්නේ නැහැ අප්පා. මං ළඟදී බෝධි පූජාව කිව්වා, මේ මිනිස්සු එක එක දේවල් කරනවා, මේ බලන්නකො පින්වතුනි මේ බෝධි පූජාවට එක්කෙනෙක්වත් මේ මල් මාලයක් ගොතලා ගෙනල්ලා නැහැ නේ කිව්වා. සාදු සාදු සාදු කිව්වා. ආචිල ඒ නිසා ඔය කොහේ හරි ආච්චිලා ටිකක් එකතුලා බණකට ආරාධනා කළොත් නම් මං නම් පැත්ත බලා දෙන්නේ. උන්දලට මතක හිටින්නේ ඒත් අද තියෙන නාට්‍ය මොකද්ද කියලා ඇහුවොත්. ඒසා තරුණ ළමයිට කවුරු හරි ඕන්නේ මොනව හරි එක එක අලුත් අලුත් වීඩියෝ ගෙනත් දෙනවා නම්, අලුත් අලුත් තොරතුරු දෙනවා නම්, ආන්නේ ඒ වගේ අයට කැමති. පාඩු ඉන්න අයට කැමති නෑ. අසත්පුරුෂයන්ට කැමති, සත්පුරුෂයන්ට කැමති නෑ. ඒ තමයි පිරිහින එක. ඒක තමයි පිරිහීම. අද කාලේ පන්සලේ අපි කියමු ලෝකයේ සමස්තයක් වශයෙන් ගත්තොත් හාමුදුරුවරු සත්පුරුෂයි ධර්මයේ කියලා දෙනවා කියලා ලෝකයේ සම්මතයක් තියෙනවා. අද කාලේ තරුණ පිරිස වැඩිපුරම ඇසුරු කරන්නේ පන්සලද පන්සලින් බාහිරද? පන්සලින් බාහිර. පන්සල ඇසුරු කරන්නේ වයසක අය විතරයි. බණ මඬුවක පිරෙන්නේ වැඩිහිටි අයද තරුණ අයද? වැඩිහිටි මහලු අය බණ මඬුවේ පිරෙන්නේ. ඇසුරු කරන්නේ තරුණ අය අසත්පුරුෂයෝ. අද කාලේ හොයාගන්න නෑ සත්පුරුෂේ. ඉස්කෝලෙක ගියත් මෙහෙමත් පිරිහීමක්. අර ළඟදී අර මේ අවුරුදු 17 ගොල්ලෙක් අර පීහයක් කරන් තවත් එකෙක් මැරුවේ. අහෝ, තවත් අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට දරුවෙක් නැති වුණා. තවත් අම්මා කෙනෙකුගේ තාත්තා කෙනෙකුගේ දරුවෙක් හිරේට වැටුණා. ඇයි මේ අසත්පුරුෂ ආශ්‍රේ? ඕක කරන්න එපා කියලා කියන්න එකෙක් නැහැ. දැන් 3-4 දෙනෙක් එකතු වෙලානේ ගියේ දෙයියනේ. ඔතන එකෙක් හිටපන් ඕක එපා කියලා කියන්න එකෙක්. ඔක්කොම කියන්නේ මේවා ලේසියෙන් අතාරින්න එපා, ලේසියෙන් අතාරින්න එපා කියලා. ඊළඟට කොච්චර අසත්පුරුසයිද ලෝකේ, කෙල්ලෙක් බිම දාගෙන බෙල්ල මිරිකනකොට එතනින් යනවුන් වීඩියෝ කරනවා. ආය ආයමත් මේ ලෝකෙට එන්න එපා, මේ ලෝකෙට ආස කරන්න එපා. මිනිහා ගෑනිට ගහනකොට අම්මා තාත්තා අම්මට ගහද්දී දරුවෝ වීඩියෝ කරයි. අහල බහල මිනිස්සු තවත් මිනිස්සුන්ට ගහනකොට වීඩියෝ කරයි. මැදිහත් වෙන්න කවුරුවත් නැහැ, බේරා ගන්න කවුරුත් නැහැ. අසත්පුරුෂ ආශ්‍රේ. හැම ගෙදරකම ප්‍රශ්නයක මුල බලන්න ඉන්නවා අනිවාර්යෙන් කවුද? අසත්පුරුෂේ. හැම නැහැදුන දරුවෝ විනාශ වෙච්ච හැම ගෙදරකම අම්මගේ කටින් යන මන්ත්‍රයක් තියෙනවා, අපේ කා අසත්පුරුෂ ආශ්‍රේයට ගියා කියලා. අපේ කා අසත්පුරුෂ ආශ්‍රේයට ගියා කියන මන්ත්‍රේ හැම අම්මා කෙනෙක්ගෙම කටේ තියෙනවා, දරුවා පිරිහිලා නම්. අරකා නිසයි මේක උනේ කියන එක හැම තැනම තියෙනවා. අහෝ, පාපී මිත්‍රයෝ සේවනය කිරීමක් ඇද්ද? සත්පුරුෂෝ සේවනය නොකිරීමක් ඇද්ද? ඒ වනාහි පිරිහීමයි, පිරිහීමමයි. කවදාහරි විනාශ වෙනවා වෙනවා වෙනවාමයි. අපිට මොකද්ද ආසනාවකට අපිට හම්බ වුණා කිහිප දෙනෙක් හොඳ අය. අපි ඉස්කෝලේ යන කාලේ සමහරට අපිත් කුණුහරුප දන්නවා. අපි කුණුහරුප සමහර ලවට කියන්න කොල්ලෝ කොල්ලන්ගේ ලෝකෙනේ. ඒත් කියන්නේ ලැජ්ජයි, ලැජ්ජයි. කවුරු හරි නරක වචනයක් කියනකොට අනිත් එක්කෙනා කටවහනවා නම් ඔය කියන්න එපා කියලා. සත්පුරුසයි. ඒ නිසා දැන් තේරුම් ගන්න සමාජයේ ඉන්නේ නරක අයද හොඳ අයද කියලා. ගෙදර දෙන්න දෙමල්ලු රණ්ඩු වෙද්දී බැරි වෙලාවත් අප්පච්චිගේ කටින් නරක වචනයක් කියුවොත් අම්මා කියනවා නරක වචන කියන්න එපා, පොඩි උන් ඉන්නවා. එතනින් රණ්ඩු ඉවරයි. එහෙම එහෙම නියඬ වෙනවා. එතනින් එහාට යන්නේ ඇයි? වැඩියෙන් නරක වචනයි කියලා. අද කාලේ රණ්ඩු සංසිඳෙන්නේ නැහැ. අසත්පුරුෂකම. ඕන තරම් පවුල් කැඩෙන් උඩගිඩි දෙන්නයි ඉන්නවා. පවුල් සමගි කරන්න කවුරුත් නැහැ. සමගි කරන තැන් නැහැ. ගම්වල වුණත් අවුල් වණ්ඩ ඕන තරමක් ඉන්නවා. පන්සලකුණක් ගොඩනැගිල්ලක් හදන්න ඉදිරිපත් වෙන අය අඩුයි. ඕක වැරදුනොත් අයවැය හොයන්න කට්ටිය වෙඩි. පන්සලේ හාමුදුරුව පූජා කරව පිරිකර විකුණනවද කියලා බලන්න කට්ටිය වෙඩි. හාමුදුරන්ගේ රේසරේ හාමුදුරන්ට රැවුල කපා ගන්න රේසරේ කොහින්ද? වාහනේ බස්වල යන්න හාමුදුරන්ට බස් එකේ යන්නේ කොහමද? හාමුදුරන්ට ලෙඩක් දුකක් වුණාම කොහමද? ඒවා බලන්න කට්ටිය නෑ. අසත්පුරුෂකම. ඒවා ගෙවුන් ඇසුරු කරන එක තමයි ඊළඟ පිරිහීම. යම්කිසි ගමක හෝ වේවා, නගරයක හෝ වේවා, විශ්වවිද්‍යාලයේ හෝ වේවා, රැකියා කරන තැන හෝ වේවා, කච කචක ගා අනිත්‍යුන්ගේ ඇද කිකියා ඉන්න පෞකාර අසත්පුරුෂයෝ සිටිත්නම් එවැනි අසත්පුරුෂයන්ට ලං වෙන සියලු දෙනා පිරිහෙනවා. සත්පුරුෂයන්ට ලං වෙනයි දියුණු වෙනවා. මෛත්‍රී බුද්ධ ශාසනය හරි පිටත් තියේ. රජතුමා මිහිරි අඹ කනවා. ඉස්සර වෙච්ච දෙයක්. පැණි වැහෙනවා. එතරම් මිහිරි. ඉරිසි අකුලයි කෙනෙක්. එයා කල්පනා කළා රජුරුවන් පැණි වැහෙන මී අඹ කන එක එයාට රුස්සන්නේ නැහැ. එහෙම ඔය අද කාලේ වගේ රුස්සන්නේ නැහැ. එයාට එයා ගත්ත අසත්පුරුෂයන්ගෙන් ගන්න පුළුවන් අසත්පුරුෂ අදහස්. අසත්පුරුෂයන්ගෙන් අසත්පුරුෂ අදහස් ගන්න පුළුවන්. ඊට පස්සේ එයා කිව්වා ඔය අඹ ගහ වටේ ඉඳපන් කොහොඹ ගස් කියලා. ඉඳිව්වා. කාලයක් ගියට පස්සේ අඹ තිත්තරා ගැහුවා. මිහිරි අඹ ගහ වටේ කොහොඹ ගස් තිබිලා අඹ තිත්තයි. අර යටි මුල් මුල් සම්බන්ධ වෙලා. මේ ලෝකේ උත්තම කෙනෙක් වෙන්න පුළුවන් වට කරගෙන ඉන්නේ අසත්පුරුෂයෝ නම් ඔහුට දානාගත විනාශේ නියතයි. ඔබ හොඳ වෙන්න පුළුවන් වටේ ඉන්නේ අසත්පුරුෂයෝ නම් කවදා හරි අමාරුවේ දානවා දානවා දානවාමයි ඕක. අසත්පුරුෂයාගේ සතුට ඒක. ඊට පස්සේ අපි අඳුරන ළමෙක් එයා බිස්නස් එකක් පටන් ගන්න. ඒක එක කොටසක් තමයි මේ ෆෝන් වල. මේ ඩිලීට් වෙච්ච ඒවා මේ ආපහු අරන් දෙනවා. මෑකිලා ගිය මතකේ ආපහු අරන් දෙනවා ෆෝන් එකේ හරි මුකේ හරි. ඊට පස්සේ මෙයා එක දවසක් මේක කළා. දෙවෙනි දවසේ කරනකොට එකපාරම කොල්ලෙක් දඩිබිඩි ගාලා ඇවිල්ලා කියලා මල්ලි මෙන්න මේකේ තියෙන ටික අරන් දෙයන් මේක ඩිලීට් වෙලා කියලා. ඉතින් මෙයා එකපාරම මේක අරන් දීලා බලනකොට තමන්ගේ බැඳපු ගෑණි වෙන එකෙක් එක ගහව ෆොටෝ. ඊට පස්සේ ඒක ඉවර වුණේ පවුල් කඩා කප්පල්ලා ආරංචි වුණා මේ කොල්ලන්ට. එදායින් මේ බිස්නස් එක නවත්තුවා. සත්පුරුසයි. සල්ලි හොයන්න කරන දේවල් වලින් තවත් පවුල් කඩා කප්පල් වෙනවා නම් අසත්පුරුසයි. සමහර මිනිස්සු අපෙන් විසඳුම් හොයාගෙන එනම ප්‍රශ්න වලට එක්කෝ බාහිර එකක් දාන මිනිස්සේ. කොහොමද දෙයියනේ විසඳුමක් කියන්නේ? අසත්පුරුෂ මාවතේ යන්නේ. සමහර ගෑනු වෙනවා මේ දුක් ගැනවිලි කියාගෙන, මිනිහට දෙස් දෙවුල් තියාගෙන. යම්කිසි ස්ත්‍රියක් මිනිසයාට බනින් බැනගෙන නම් ප්‍රශ්නේ පටන් ගන්නෙ. අපිට අදහස එන්නේ අසත්පුරුෂ භූමියේ. ඔවුන් දෙස දෙවිවරු බලද්ද ඔවුන්ට දුනුරුවන්ගේ ආශිර්වාදය ලැබෙයිද? අසත්පුරුෂ භූමියේ ඉන්නේ. අසත්පුරුෂව සේවනය කරන්න එපා, සත්පුරුෂව සේවනය කරන්න කියලා යමක් ඇද්ද? ඒකයි දියුණුව. ඒ නිසා සමහර වෙලාවට බලන්න සමහරට බණ අහන්න වෙන්න පුළුවන්. එකට ගමන් බිමන් යන්න වෙන්න පුළුවන්. නමුත් අසත්පුරුෂයි නම් ඇසුරු ගලොත් ඉවරයි. මෙන්න කණ්ණාඩිය. කණ්ණාඩියෙන් බලන්න තමන් ඇසුරු කරන අය කවුද කියලා. කොච්චර නිවන් දකින්න තැට මෙව්වත්, දත් මිටි කෑවත්, කොච්චර ගැඹුරෙන් බණ ඇහුවත්, කොච්චර සති ගණන් භාවනා කළත් අසත්පුරුෂ ආශ්‍රය අයින් කළා නැත්නම්, සත්පුරුෂයාට ලං වෙලා නැත්නම් ඔබ හොයන නිවන ඔබට මුණ ගැහින්නේ නැත. මග්නිසාදයට අසත්පුරුෂය ඇසුරු කරන එක, සත්පුරුෂය ඇසුරු නොකරන එක පිරිහින කරුණක්. අසතන් ධම්මං රෝචේති තම් පරාභවතෝ මුඛං. අසත්පුරුෂ ධර්මයට කැමති. ඒ කියන්නේ අසත්පුරුෂයෝ කියන ඒවාට හරි කැමති. අර පහුගිය කාලවල කුණු හරුප බණ ගියේ, අම්මෝ කඩයක් කඩයක් ගානේ කොළඹ කොටුව පුරා මේ මුස්ලිම් අය පවා කඩවල් වල දාලා තිබ්බා. ඒක කුණු හරුප බණ. අසතන් ධම්මං රෝචේති. අසත්පුරුෂ බණ වලට කැමති. පිරිහීම විහිළුවට කැමති. පිරිහීම කාට හරි බැනපු ඒවට කැමති. පිරිහීම ඔය කොල්ලන්ගේ කෙල්ලන්ගේ ෆෝන් වල, ඔය Facebook වල, ඊළඟට තමන්ගේ ෆෝන් එකේ දාගෙන ඉන්න ෆොටෝ වල බලන්න එක එකට බැනපු ඒවා, විකට ඒවා, කාටුන් ඒවා. අසත්පුරුෂ ධර්මය. ඒ නිසා තථාගත ශ්‍රී සද්ධර්මය නැතුව බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයෙන් බාහිර දේවල් අහනවා, කැමති වෙනවා, හොයනවා කියලා යමක් ඇද්ද? එය පිරිහීමයි. ඔබ වැඩිපුරම කියවන්න ආසා නවකතා නම්, අඩුවෙන්ම කියවන්නේ බණ පොත් නම්, ඔබ පිරිහෙන මාවතේ ඉන්නේ. නවකතා වනාහි මනක් කල්පිත දෙයයි. එක එක්කෙනාගේ හිත්වල හටගන්නා වූ උපකල්පනයි. ඒවට මාසකර කර යනවා. අද කාලේ නවකතාවක් නැතුව මට මුණ ගැහුණා. මට පිට රටකදී නවකතා ලියන කතිකාචාර්යවරු එදා ධර්ම දේශනාවට විරාගය ගැන මම බණ කිව්වේ. අනිත් අයගේ හිතේ රාගය ඇති කරන්න එපා. අනිත් අයගේ හිත්වල ද්වේෂය ඇති කරන්න එපා. අනිත් අයගේ හිත්වල මෝහය ඇති කරන්න එපා කියලා ධර්මයේ දේශනා කළේ. පින්වත්නි, ඔන්න යම්කිසි කෙනෙකුට ෆෝන් එකකින් හරි මොකකින් හරි යමක් දකින්න ලැබෙනකොට රාගය ඉපදෙනවා. එයා සත්පුරුෂෙක් නම් ඕක කාටවත් දෙන්නේ. අද තමන්ට යමකින් රාගය ඉපදුනද ඒ රාගය ෂෙයා කරනවා අනිත් අයට දෙනවා. අසත්පුරුෂයි. ඉස්කෝලවලත් ඉන්නවා, විශ්වවිද්‍යාලවලත් ඉන්නවා, වැඩපොළවල්වලත් ඉන්නවා. ජරාව බල්ල අනිත් එක්කෙනාට පෙන්නනවා, මෙන්න බලාපන්. අපි අඳුරන ආරණ්‍යයක රුවන්වැලි සෑයේ බසවක් කුළුම වැවායිනේ රිදි කඩයක් කරපු කෙනෙක් අපි අඳුරන ආරණ්‍යයක මහණ වුණා. ඒ හාමුදුරුව මට මුණ ගැහුණා. මට කියනවා, හාමුදුරුවනේ දැන් රෙදි බිස්නස් කරගෙන ওই තැන් තැන් වල එක එක බිස්නස් කරගෙන යනවනේ. මේ වයසට පලච්චි ගෑනෝ ෆෝන් වලින් ජරාව බැලලා මල්ලි මේකක් බලාපන් කියලා දෙනවලු අර. අසත්පුරුසයි. අසත්පුරුසයි. රාගේ ඇති වෙන එකක් අනිත් අයට දෙනවනම් අහත්පුරුසයි. තමන්ට මොනවාරි අහපු ගමන් තරහා ගියා. ඒක දෙනවා ගෙදෙට්ට. අසත්පුරුසයි. සත්පුරුස අම්මා කෙනෙක් මුණ ගැහුණා. ඒ අම්මා ඔන්න මොකකට හරි දෙයකට ගිහිල්ලා පන්සලට ගිහිල්ලා යනකොට ඒ හාමුදුරුවෝ ඒ මහා නෝනගේ මහත්තයට බැනලා, ඔයගේ මහත්තය දන්නවද මේ මේකයි කියලා, මේ වඳින්නවත් දන්නේ කියලා හොඳටම බැනලා. ඊට පස්සේ මේ එක එක හාමුදුරුවන්ට ඒ සැලකිලි අපිට නැතේ කියලා ඊට පස්සේ කියලා, නෑ හාමුදුරුවනේ අපේ මහත්තය මහතයි, වඳින්න අමාරුයි, කොන්ද පාත් කරගන්න අමාරුයි කියලා. එහෙමනම් වැසිකිලි යන්නේ කොහොමද? ඉතින් අර උපාසකම්ම එහෙම කර නිහඬ වෙලා ඊට පස්සේ උනම් ධර්ම දේශනාවකට හරි කොහෙට හරි ගිය වෙලාවක ඒ උපාසකම්මා මාත් එක්ක ඇවිල්ලා කිව්වා, හාමුදුරනේ මෙහෙම කිව්වා, අද වෙන්නක් ඔන්න මහත්තයට කිවි නෑ කිව්වා. මහත්තයට කැවුව තරහයයි කිව්වා. සත්පුරුසයි. උන්දට දෙව්ලෝ තියෙනවා. ඇවිස්සන ඒවා කන්වල තියන්න එපා. ඇවිස්සන ඒවා කන්වල තියන්න එපා. ඉතින් මම කියන්නේ කි මං ඔහොම මේ අනිත්‍යයට විරාගය ඇති වෙන්න විදියට කරුණු කියන්න, රාගය ඇති කරවන්න එපා, මේව සසරට බලපානවා කියලා ධර්ම දේශනා කළා. ඉවරුණා මේ පිට රටකදී. අර කතිකාචාර්යතුමා ආවා. ඇවිල්ලා කෝ හාමුදුරුනේ ඔය විදිහට නම් මට නවකතා නම් ලියන්න වෙන්නේ නැහැ කිව්වා. මං දැන් ලියාගෙන යන නවකතාව දැම්ම නතර කරන්න වෙනවා කිව්වා. ඇයි ඒ? අද කාලේ නවකතාවක් කියන්නේ ඒක ඇතුලෙන් රාගේ ශෘංගාරේ ඉපදෙන්න ඕන. ද්වේෂේ ඉපදෙන්න ඕන. ඒක ඇතුලේ තියෙන යුද්ධයේදී හිතට එන්න ඕන. අපිට දත් මිටි කෑවෙන්න ඕන මේ පොත බලනකොට. මේ පොත බලනකොට ඇස් වලින් සටසට ගාලා කඳුළු වැටෙන්න ඕන. රාග දේශ මොහ මලියනවා. ඒ පොත ලක්ෂයක් බැලුවොත් ලක්ෂයකගේ රාග දේශ මොහ ඇවිස්සෙනවා. ඒ කර්මයේ ඒ අසත්පුරුෂයා කරගහගෙන යා යුතුයි. නමුත් ධර්මයට ද්වේෂය කරන, ධර්මයට කැමති නැති ලෝකේ එවැනි හැඟීම් යම් පොතකින් උද්දීපනය වෙනවා නම්, නව නළු රසම තියෙනවා නම් පොතක, ඒ පොත සම්මානයටපත් කරනවා. මගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය පොත් 50 ගානක තියෙනවා. කබඩ් ගණන් පුරවලා එක පොතක එක තැනක් කියද්දි රාගය ඇති වෙන්නේ නැහැ. රාගය ඇති වෙන්නේ නැහැ. අද මේ පත්තරයක් බලනකොට, පත්තරේ ඉවර වෙනකොට සිය වතාවක්වත් රාගය ඉපදිලා, සිය වතාවක්වත් තරහා ගිහිල්ලා. ඇයි මේ ලෝකෙට ආය ආයමත් ආස කරන්නේ? මේ ලෝකෙ නේද ඉඩම් තියෙන්නේ? ඒවට ආස කිරීම වනාහි ඔය පිරිහුණු ලෝකෙට ආස කිරීමයි. තමන් ඉදිරිපිටම මිනිස්සු මැරෙද්දි තව මිනිස්සු වීඩියෝ කරනවා මේ නේත්‍රවලින් බලන්න පුළුවන් වෙයි. අපි අපේම අපේ රට රැකගන්න කියලා මිනිස්සු කතිර ගගහ පාර්ලිමේන්තුවට දාපු අය සෙල්ලම්ගේක සෙල්ලම්බත් කනවා වගේ විහිළු තහළු කරලා එකිනෙකා රණ්ඩු සරුවල් කරද්දි අපි අහෝ මේ ලෝකෙට ආස කරන්න හොඳ නෑ. තුනුරුවන්ට හිත පහදවාගෙන පුළුවන් විදිහට සිල් ගුණ දන් රැකලා, හිත පහදවාගෙන එක මලක් හරි පූජා කරලා පිම් පුරවාගෙන මේ සසරින් නිදහස් වීමක් ගැන හිතන්න. මේ මොනවත් නැතුව දිව්‍ය ලෝකෙට බයිනවා. ඔන්න ඔය හඳුර දිව්‍ය ලෝකෙට යන්න බණ කියනවා. නිවන් දකින්න බණ කියන්න එපයි කියලා. ප්‍රායෝගික වෙන්න ඕන. ඔයාලා මේ නිකන් ඔය කොයින් හරි යන බණක් කොහේ හරි අහලා කවුරු හරි කියපු දෙයක් අහලා කියන්නේ බණ කිය මේ බණ කියන හාමුදුරුවරු නිකන් නෙවෙයි බණ කියන්නේ. අපේ ලොකු ස්වාමීන් වහන්සේ ගත්තොත් එහෙම ලොකු ස්වාමීන් වහන්සේ අවුරුදු 20ක් බණ කියලා නැහැ. අවුරුදු 20ක් ධර්මයේ කියවලා. අවුරුදු 20ක් ධර්මයේ හොයලා. ත්‍රිපිටකයේම 10-12 වතාවක් කියවලා කියවලා කියවලා කියවලා මිනිස්සුන්ට කියන්නට බණ ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි මාව මහාන කරපු මගේ ගුරු ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ තමන්ට සසරින් නිදහස් වෙන්න ධර්මයේ හොයාගෙන ගිය කෙනෙක්. උන්වහන්සේ අනුකම්පාවෙන් ධර්මයේ දේශනා කළ අවුරුදු 20කට පස්සේ. ඒ නිසා අනේ අඳුරේ ගිය මටත් මහාන වෙලා බණපදයක් කියාගෙන කුසල් පුරන්න පුළුවන් වුණා. ඒ වාගේ උත්මෙක් බණ කියපු නිසා. ඒ නිසා උතුම් පුරුෂයෝ ධර්මයේ කියද්දී විවේචනය කරන්න හොඳ නැහැ. පහු සිද්ධ වෙනවා. අපි දන්නේ නැහැ මේවා. සත්පුරුෂයෝ අනිත් අය අමාරුවේ වටන්නේ. ඒ නිසා අසත්පුරුෂයන්ගේ බණ යම්කිසි කෙනෙක් අහනවා නම් අසත්පුරුෂ ධර්මයක් ඒ කෙනා පිරිහෙනවාමයි. දැන් අපි කියමු මේ දවස්වල මහා මෙන්නාට බැනගෙන බැනගෙන බැනගෙන යනවා. ඕක අහන්න පුරුදු වෙච්ච කෙනාට බැනු මිසක් ධර්මය අහන්න තියෙනවද? නැහැ. එයාගේ ඔළු ගෙඩි පිරෙවෙන්නේ බැනුම් වලින්. ඔළු පිරෙවෙන්නේ අඩුපාඩු වලින්. මේ තියෙන්නේ අඩුපාඩු අයින් කරගන්න කියලා ධර්මයක්. ඊට පස්සේ කියනවා දෙවියා ඉති හේතං විජානාම ද්විතියෝසෝ පරාභවෝ. ඔන්න දෙවෙනි වතාවට දෙවෙනි කාරණාවත් ඇහුවා. තතියම් භගවා බ්‍රෝහි භාග්‍යතුන් වහන්ස තුන්වෙනි කරුණ මොකද්ද? පරාභවතු මුකං පිරිහෙන දුරටුව පිරිහෙන මුකය. ඊර්වසේ බුදුරජාණන් වහන්සේ වදාලා නිද්දා සීලී සබා සීලී අනුට්ඨාතාච්ච යෝනරෝ. නිද්දා සීලී නිදා ගන්න එක ඕන බවලත් අයට වෙච්ච දේ. බවලත් අය නෙමෙයි කාටත්. බුදියා ගැනිල්ලමයි. බුදියා ගැනිල්ලමයි. පුංචි කාලේ ගත්තොත් අවුරුදු මාස දෙකක් තුනක් යනකල් පොඩි එකා බුදියාගෙනමයි. ඊට පස්සේ අවුරුද්දක් දෙකක් යනකල් පොඩි උන්ගේ වැඩේම වැඩිපුර බුදියා ගන්න එකමයි. ඊළඟට ලෙඩ වෙලා නිදා ගන්නවා. ඊළඟට දවසට පැය 8ක් ගත්තොත් එහෙම. දවසට, ඒ කියන්නේ දවසට අපි ගත්තොත් එහෙම 3න් පංගුවක්ම නිදා ගන්නවා. තොර අවුරුදු 60ක් ජීවත් වෙන කෙනා අවුරුදු 20ක් අනිවාර්යෙන් බුදිය ගන්නවා. නිද්‍රාව. නිදා ගැනීමල වැඩි. මොනවා හරි වැඩක් කළා මහන්සි පොඩ්ඩක් ඇලවෙන්න ඕන. නිදා ගැනීමල. හැම වෙලාවම සමහර ගෙවල් වල ඉන්නවා කෙල්ලෝ අම්මෝ කිව්වට තරහින් දෙපා මේ කෙල්ල නොදකින් කියලා හිතෙනවා. මේ අම්මලා ඇවිල්ලා ප්‍රශ්න කියන්නේ. ඉස්කෝලේ යනවා එනවා බුදියා ගන්නවා. බුදියා ගැනෙන්න. පොත්වල පපුවට කියනවා පොත් බලාපන් කියලා පොත පපුවට තියාගෙන යන්නේ දී. ඊට පස්සේ යම්කිසි නිතර නිතර නිදා ගන්න ස්ත්‍රියක් යම්කිසි පිරිමියෙකුට විවාහ වෙන්න සිද්ධ වුණොත් ඒ පිරිමියා සසරේ බොහෝ පව් කරලා තියෙන කෙනෙක්. අම්මල වනාහි නිඳ අඩු අයයි. අන් අය වෙනුවෙන් නිදි වරණ අයයි. යම් ගෙදරක ස්ත්‍රියක් නිදාගන්න වැඩිපුර යොමු වෙලා නම් ඒ ගෙදර එපමණකින්ම පිරිහිලා. නිදා ගැනීම. දරුවම් පෝෂණය කරන්න තියෙද්දී පියා නිදාගෙන නම් ඉන්නේ. යම් ගෙදරක පියා නිදා ගන්නවා වැඩි නම් ඒ ගෙදර ඉවරයි. නින්ද. නිද්දා සීලි. සබහා සීලි. සබහා සීලි කියන්නේ පිරිසට කැමති, කතාවට කැමති. කතාවට පිරිසට ඒක මේමයි මිනිස්සුම ගොඩක් එන්න ඕන ගෙදර හැම වෙලාවෙම ටීවී එක දාලා නම් හැම වෙලාවෙම ටීවී එක දාලා නම් සබහශීලී ලෝකෙත් එක්ක මුහු වෙනව නිතර පිරිසත් එක්ක ඉන්න කැමති ගොඩක් වෙලා තනියෙන් එන්නම කැමති නෑ ඒ අය පිරිහෙනවාමයි ඉත ඕනම ගෙදරක බලන්න තමන්ගේ දරුවෙක් විනාශ වෙලා නම් කොල්ලෝ රංචුවක් එක ඉන්නේ තනියෙන් පාඩුවෝ එක්කෙනෙක් දෙන්නේ කියලා ඇසුරු කරගෙන ඉන්න දරුවෝ පිරිහෙනවා අඩුයි රංචුවක් එක ඉන්නේ උන්නම් පිරිහෙනවාමයි කරන්න දෙයක් නැහැ සබහාශීලී අනුට්ටාතා නැගී සිටීමක් නැහැ නැගී සිටීමක් යම්කිසි වරදකින් නැගී සිටීමක් තියෙන්න ඕන දුප්පත්කමෙන් නැගී සිටීමක් තියෙන්න ඕන අකුසලෙන් නැගී සිටීමක් තියෙන්න ඕන මොකක් හරි හදාගෙන තියෙන්න ඕන නැගී සිටීමක් නැත්තම් පිරිහෙනවාමයි වෙච්ච දේ වුණා කියලා දිගටම වැරද්දේ ගියොත් එහෙම ඒව නැත්තම් උපන්දා ඉඳලා එදා ඒ විදිහටම නම් ඉන්නේ නැගී හිටින්න උත්සාහ කරන්නේ නැත්තම් පිරිහෙනවාමයි සමහර අයගේ බුලත් කඩේ අවුරුදු 50ක් ගියාට පස්සෙත් බුලත් කඩේමයි නැගීන්නේ මීට අවුරුදු 10කට කලින් වැරද්දක් වුණා අදටත් ඒ වැරද්ද සිද්ධ වෙනවා නැගී හිටින්නේ මතක තියාගන්න වැරද්දෙන් පව රැස් වෙනවා අකුසලෙන් පව රැස් වෙනවා හැබැයි ඒක හදාගත්තොත් නැගී හිටියොත් කුසල් රැස් වෙනවා එයා දියුණු වෙනවා පිරිහෙන්නේ මේ බණ ටිකවත් අහලා ජීවිතේක වැරද්දක් හරි හදාගන්න දොරටුවක් වැහෙනවා පිරිහෙනවා එක වැරද්දක් මිනිහට බණින්න පුරුදු වෙලා නම් ඒක නැති කරගන්න නිදාගන්න වැඩිපුර පුරුදු වෙලා නම් ඒක අඩු කරගන්න කතාවට වැඩිය පුරුදු වෙලා නම් රංචුවට යන එක වැඩි නම් ඒක හදාගන්න මේ බණ අහන එක නිකන් අහලා ඔහේ යවන්න එපා මේ අහපු බණෙන් එකක් බණ 200ක් ඇහුවොත් එීම අවුරුදු දෙකකින් අඩුපාඩු 200ක් හැබැයි හොඳට මතක තියාගන්න අපේ ජීවිතය ආපස්සට බලනකොට අපිට වද දෙන අපි විනාශ කරන අඩුපාඩු ගොඩක් නෑ එකක් දෙකක් තියෙන්නේ ඒක හදාගත්තොත් හරි කැමැත්තවත් උපද්දව ගන්න අලසයි ඔය න කිසි පණක් නැ ඒ අලසකමට තමයි නිින්ද ඇහැරිච්ච ගමන් කතාව ඊට පස්සේ නැගී හිටින්න බෑ පණ නැති චරිත අනේ අද කාලේ ඉලන්දාරේ ඉන්නවා මේ අවුරුදු 18 20 කොල්ලෝ වතුර බෝතලයක මූඩිය කඩා ගන්න බෑ මොන්ට මල් පෝචියක් උස ගන්න බෑ අනේ දෙයියනේ අපේ රටේම නේද මහ ගලු පර්වත උස්සලා මේ යුද්ධ කොලේ අපේ රටේම නේද මේ යගදව මිරිකල වතුර ගත්තේ අපේ රටේම නේද උරපත්ෙන් ගහලා ප්‍රාකාර බින්දේ අපේ රටේම නේද මහ ගල් කුරුණු උස්සලා ගල් ටැඹවල් හිටෙව්වේ අනේ අපේ උන්ට වැඩි ඕනේ කෙල්ලන්ට අතු ගන්න කිව්වෝ ගෙදරක පොඩ්ඩක් අතු ගාලා කියනවා අම්මා කොන්දරේ දෙනවා ආදායෙන්ට බරක්වත් උස ගන්න බෑ අලසයි දරුවෝ 12ක් ඉන්න අම්මා 12ගෙම රෙදි හොදලා ඇඳුම් පැළඳුම් ටික හොදලා වලමූත් හොදලා දැන් ඉන්න බවලතාට සරමක් හොදපු ගමන් මිනිස්සයාකි කොන් දෙකක්මයි වොෂින් මැෂින් එකක් ගෙනත් දියන් කියනවා අලසයි දරුවෝ 10 දෙනාටම උයලා අම්මලා ඒ කාලේ උයලා කන්න දුන්නා තව කවුරු හරි ගෙදිට ආගන්තුකෙක් આવුත් ආයේ උයනවා දැන් ලිපපත්තු කරගන්න බෑ ගෑස් දියන් කියනවා වෙලා ඉවරයි ඊට පස්සේ දැන් ඒ කාලේ කාන්තාවට බයිනකට පාවිච්චි කරපු තමයි තොපිට මොලේ යන්නේ හැඳිමිටේ මොලේ කියනවා හැඳිමිටේ මොලේ කිව්වේ හැඳිමිටෙන් බත් ටික කూరు ගාලා අර ඉතුරු වෙන බත් ඇටි පොඩි කරලා කියන්න පුළුවන් බත ඉදිලාද නැද්ද කියලා දැන් ඉන්නේ උන්ට ඒකත් බෑ ඇයි රයිස් කුකර් එකේ ගැහුවා විනාඩි 20න් ඕෆ් වුණා උන්ට ස්විච් එකේ නවන අලසයි. අනේ කවදාද බත් ටිකක් මහන්සියෙන් උයන්නේ? සමහර ගෙවල් වල ඉන්නවා කසාද බැඳපු දා ඉඳලා බිරිඳ උයපු කෑමක් කාලා නැහැ. බිරිඳගේ අතින් උයන කෑමක් ස්වාමියා කෑවේ නැහැ කියලා යමක් ඇද්ද, ඔහුට විවාහ ජීවිතේ සැපයක් නැහැ. සැපයක් නැහැ. තමන්ගේ අතින් උයපු කෑම ටිකක් තමන්ගේ මනසයාට කන්න දුන්නේ නැහැ කියලා යමක් ඇද්ද, ඒ විවාහ ජීවිතේ ධර්මයක් නැහැ. විවාහය කියන්නේ කාමසේවනයේ නෙවෙයි. විවාහය කියන්නේ හරි විදිහට කසාද බැඳලා හරි විදිහට පති පතිනී ගුණධර්ම දිනු කරගෙන හිටියොත් පන්සලකට නොගිය දෙව්ලෝ යනවා. අහෝ එවැනි යුගයක් කොහින් හොයන්ට දාද? අලසයි. තමන්ගේ ස්වාමියා හදලා දෙන තේක බොන්ට විවාහ වුණ බිරිඳ කැමති වෙන්න එපා. ඒක ඈට සාපයක්. ස්වාමියාගේ තේක තමන්ගේ අතින් හදලා දෙන්න ඕන. අතපය පන තියෙද්දින් දරුවෝ දෙමව්පියන්ගේ අම්මට කියලා ඇඳුම හොදගන්න එපා. සාපයක්. අලසකම නැමැති පිරිහිමේ දොරටුවට යන්න එපා. අදට කෝපය හොදන්නේ තේ බීලා කෑම කාලා පිඟානේ හොදන්නේ. සමහර ළමයි පුරුදු වෙලා ඉන්නවා තවමත් අම්මා අනන බත් කට කන්නේ අවුරුදු 20යි. අපි තේ මුණ ගිහිලා තියෙනවා. අපි හිතනවා අම්මගේ ආදරේ මෙයා අම්මට තියෙන හුරතලේ කියලා. හුරතලේ නෙවෙයි පිරිහිමේ දොරටුව. තවත් ණය වෙනවා බත් කටක් ගානේ වදපු අම්මාට. අත පන තියෙනවා නම් රෙදි ටික හොදා ගන්න ඕන. දැන් ඊළඟට තව යනවා බලමු. කෝද පඤ්ඤානෝ තම් පරහව. කෝද ප්‍රඥාව තරහව. ඒකට ඥානෙ උපදිනවා තරහවට. බලන්න අද කාලේ හොස්වලගේ මැස්ස යන්න බෑ. පුදුම විදිහට මේ ගෙවල් වල මිනිසුන්ට තරහ යන්නේ. පුදුම තරහ. සමහර වෙලාවට මේ තරහ යනවා මේ මතක නැහැ. අපිට ඇවිල්ලා කියනවා හාඳුරණේ හරි හොඳයි අපේ මහතෙරුව ටිකක් තරහ යන්නේ විතරයි. කියනවා හාඳුරණේ අපේ ළමයාගෙන් කිසි වැරද්දක් වෙන්නේ නැහැ මේ ඉක්මනට තරහ යනවා. මේක තමයි පිරිහීම. ඒ තරහෙන් කියන වචනේ හිතන දේෙන් කොච්චර පෞරස් වෙනවද? අම්මට තාත්තට අතපය දික් කිරීම කරන වංචාව. මේ ඇඟේ ලේ දුවන්නේ දෙමව්පියෝ දෙන්නගෙන්නේ. ඒ ලේ වලින් හැදුන ඇඟෙන් අත උස්සන්නේ කොහොමද? මිත්‍රද්‍රෝහිණී. මේ පුංචි කට කොච්චර හොදා හොදා හොදා මේ පුංචි කටේ රංකිරි කට ගාලා බත් කටවල් කොච්චර අම්මා මෙහෙම කොච්චර ওই කටට බත් ගුලි කරලා ගිල්ලවල තියෙනවද ওই කටින්? ඒ කටින් අම්මාට වචනයක් කියන්නේ කොහොමද? නිරේයයි. ওই කටවල් වලින් බනින්න එපා දෙමව්පියන්ට. නිරේයයි. ওই කටට ගොඩාක් අම්මා බත් කවල තියෙනවා. ලෝකෙ පිරිහි පිරිහි යනවා. ඊට පස්සේ කියනවා මේ ක්‍රෝධ බව කියන එක. ක්‍රෝධේ තරහව පිරිහිනවා කියනවා ස්වාමීනි. අපි තතිය තුන්වෙනි කාරණාවක් දැනගත්තා. අනේ අපිට හතරවෙනි කාරණාව කියලා දෙන්න පිරිහින හැටි. දෙවියෙක් අහන්නේ. එතන මේ කියන ඒවා කොයිහෙද තියෙන්නේ? දිව්‍ය ලෝකේද මනුස්ස ලෝකේද? එහෙනම් පිරිහෙන්නේ දියුණු වෙන්නේ මෙහිදී. මෙහි විනාශය හදාගන්නේ. දිව්‍ය ලෝකේ නෙමෙයි විනාශය හදාගන්නේ. මෙහි. මේ කියන ඒවා ඔක්කොම තියෙන්නේ මෙහිනේ. ඊට පස්සේ තියෙනවා මේ බලන්න. ඊළඟ කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යෝ මාතරං වා පිතරං වා ජින්නකං ගත යොබ්බනං. අම්මා තාත්තා ඉන්නවා දිරලා යෞවුම් බව අතීතයට ගිහිල්ලා. පහු සන්තුන භරති තම් පරාභවතු මුකං. ඒ මව්පියෝ දෙන්නගෙන හොයන්නේ දුක් දෙනවා පෝෂණය කරන්නේ ඔන්න පිරිහීම. කෙටියෙන් ගත්තොත් මව්පියෝ ගැන හොයන්නේ. මේක කොච්චර මේ අපේ පිරිහීමට බලපාලා තිනවද කියලා මෙන්න මේ කාරණාවෙන් හොයන්නකෝ. මට මේක මතක් වුණේ අද තරුණ පුතාලා ටිකක් මම මේ බනටින්ට හදනකොටම මේ පුතාලා ටිකක් ඇවිල්ලා කතා කළා. ඒ ළමෙක් මේවා මේකම සම්බන්ධව ප්‍රශ්නයක් ඇහුවා. ඒතර උත්තර දෙනකොට තමයි මට මේ කාරණාව ආවේ. මං ඇහුවා, පුතා ඔයා දැන් ඒ ළමයි ඔය තරුණ ගෑනු ළමයික සම්බන්ධතාවත් ඇති. මං කෝ ඔයා ආදරෙන් ඔය කෙල්ලන්ට කතා කරනවානේ. ඔය විදිහට ආදරෙන් අම්මත් එක්ක කතා කර ඉඳලා තියෙනවද? මේ කොහෙවත් යන කෙල්ලන්ට දෙන ආදරේ තමන්ව වදපු අම්මට දෙන්නේ නැහැ අද ලෝකේ. කොල්ල රංචුවක් එක්ක යනකොට මචං වරෙන් හොඳ තැනක් තියෙනවා තේ බොන්න කියලා, හොඳට හොඳ තැනක් කියලා හොඳ ගෙම වටේ පිටේ හොඳට පේන ගඟක් දොලක් ගලාගෙන යන තැනක කණ්ඩ බොන්න යනවා. අම්මා තමන් වදපු අම්මයි තැනට ගෙන්නන ගියොත්, තාත්තා ගෙන්නන ගියොත්, මේ රටේ ලෝකෙ කොහෙවත් නැති උන්ට දෙන ආදරේ සෙනෙහස තමන්ගේ අම්මට දෙන්නේ නැහැ. ඇයි තවත් අය ලොකු වෙලා අර අම්මගේ බඩේ නේද හිටියේ මාස 10ක්? අර තාත්තා නේද පෝෂණය කළේ? ඒ ලේ නේද ඇඟේ තියෙන්නේ? අමතක වෙලා කොච්චර බත් මේ කටින් කවලා තියෙනවද අම්මා තාත්තා? මෙතන ඉන්නවා ජීවිතේට එකම එක දවසක් අම්මට බත් කටක් කවපු නැති අය. අම්මා තාත්තා මැරිලා නම් ශෝකේ උපදී. දැන් අම්මා තාත්තා ඉන්න අය ශෝකේ උපද්දව ගන්න එපා. කොච්චර ඔය අතින් උය උයා අපිට දුන්නද, අපේ අතින් උයලා බත් කටක් අම්මට දෙන්නේ කවද්ද? මං ඒ කොල්ලගෙන් ඇහුවා, උඹගේ අතින් උයලා බත් ටිකක් අම්මට දීපන් කිව්වා. බත බෙරි වෙයි කිව්වා, හරියට ඇට්ටකුණා වෙයි කිව්වා. ඒත් ඒ අම්මට ඒක තමයි රසම කෑම ජීවිතේ. අපේ කොල්ලා උයලා දුන්න ඉස්සෙල්ලාම බත් කට. අම්මා ඒකට ගරහන්නේ. අම්මා උයනවා දැකලා මටත් ගෙදරින් චූටි කාලේ උයන්න ආස හිතුණා. අම්මා ඉතින් කුලී වැඩට ගිහිල්ලා එනකොට හාල් ටිකක් කරා. මං ඉව්වා, මට හොඳට මතකයි ඒක, දෙතුන් වතාවක් කිව්වා. දැන් මට තේරෙනවා මේ බත ගොඩක් බෙරි වෙලා කැඳ වෙලා. අපේ අම්මා කිව්වේ නෑ නේ ඒක. ඒ නිසා අද මං ඉන්න ආරණ්‍යයක හදිසිවත් දාන්නේ නැති වුණොත් මේ අත් දෙකින් බත් ටිකක් උයලා දන් දෙන්න පුළුවන්. තමන්ගේ අම්මාට තාත්තට බත් ටිකක් කවන්නේ කවද්ද? ඔයාලගේ ඇඳුම් අවුරුදු කීයක් හේදුවද? අවුරුදු 10ක් 15ක් හොදන ඇඳුම් ටික බලන්නකෝ. කී දවසක්ද ඉස්කෝලේ යන ඇඳුම දවස් දෙකෙන් දෙකට හොදන්න එපෑ. තමන්ගේ අම්මගේ චීතරෙද්දක් හොදපු නැති ළමයි ඉන්නවා. උන්දලගේ උප්පු තිරප්පු හොයනවා. තමන්ගේ යුතුකන්නේ පිරිහෙනවා. උන්ට කවදානම් බුදු සසුනක් ලැබෙයිද? උන්ට කවදානම් අමාමහා නිවනක් ලැබෙයිද? පිරිහෙන ලෝකෙට ආස කරන්න එපා. තුනුරුවන් සරණ යන්න. මේ පිරිහෙන දොරටු ටික වහගන්න, ඒක තමයි ප්‍රතිපදාව. තමන්ගේ අම්මයි කකුල් දෙක අල්ලලා වඳින්න මෙච්චර කාලයක් වෙච්ච වැරදි වලට, තාතයි කකු දෙක අල්ලලා වඳින්න මෙච්චර කාලයක් වෙච්ච වැරදි වලට ඔයාලා කොච්චර නාවලා තියෙනවද? අම්මලා උණු වතුර ටික දාලා මේ අත ඔබලා බලනවා කිහිප විටක් වතුර රස්නේද දන්නේ නැහැ කියලා. ඒත් ඔළුව අල්ලගෙන පොඩ පොඩ වතුර දාලා තමයි වතුරේ දරුවා තියන්නේ. එක දවසක් තමන්ගේ අත් දෙකින් අම්මා තාත්තා නාවලා තියෙනවද කියලා බලන්න. දෙමව්පියෝ නාවලන්. ඕකට තමයි දෙමව්පියන්ට ණයයි කියන්නේ. ණයයි. ඒ ಗುಣධර්මවත් නැතුව හොයන නිවන මොකද්ද? ඔය ಗುಣධර්ම වලින් උපද්දවන අමාමහා නිවන අටපිරිකරය පූජා කරලා සුසුස් ගන්න ලැබෙයිද? ලැබෙන්නේ නැහැ. ප්‍රතිපදාවක් තියෙන්න ඕන පින්වත්නි. තමන් මොනවාරි පුහුණු වෙලා තියෙන්න ඕන. ඔය පුහුණු වෙන වැඩපිළිවෙල මේ ජීවිතෙන් අවසන් නොවුණා. මේ බුද්ධ ශාසනේ ග්‍රීස් ගහක් නෙවෙයි. ග්‍රීස් ගහ නම් අඩිය තිබ්බට පස්සේ ලිස්සලා ආයෙ මුලට වැටෙනවා. මේ බුද්ධ ශාසනේ අඩියක් ඉස්සරහට තිබ්බොත් තිබ්බම තමයි ඊළඟ ජීවිතේ ඉතුරු එක හරි යනවා. මේ බුද්ධ ශාසනේ එහෙම එකක්. ඊට පස්සේ තියෙනවා ගොඩාක්, ඔය දැන් කරුණු ගොඩාක් තියෙන එක මුල කරුණ ටික විතරයි විස්තර කරගෙන යන්නේ. අනේ මේ පරාභව සූත්‍රේ ගොඩක් කරුණු තියෙනවා. තවම විස්තර කළේ ඔය හතරවෙනි එක. දැන් පැය කහමාරකට වැඩි ගියා. මගේ බුදුරජාණන් වහන්සේ වදාරපු සූත්‍ර දේශනාවල එක වචනික අර්ථ කොච්චර දේවල් හිතන්න තියෙනවද? මම මුලින් පිරිහෙන පසුබිම හදලා සූත්‍රය කියපු නිසා ඇහුවා. පටන් ගත්ත වෙලාවේ මම අද පරහබව සූත්‍රය කියන්න කිව්වනම් ඈනුන් අරිනවා. පසුබිම හදලා කිව්ව නිසා අහගෙන හිටියා. මේ තමයි ධම්මා 16 දහං කැඩපත. මේ සූත්‍රයේ ඉස්සරහෙන් තියාගන්න කන්නාඩිය. දැන් බලන්න තමන් දිහා මොකද්ද තමන්ට වෙලා තියෙන්නේ කියලා. දැන් හිතාගෙන ඉන්නේ අම්මලාට අපි කොලා, තාත්තලාට අපි කොලා, අපි නයි නයි නයි නෑ උන්දලට කියනවා. කවදාවත් දෙමව්පියන්ගේ නයි නම් නිදහස් වෙන්න බෑ. අවුරුදු 100ක් ජීවත් වෙන දරුවෙක් අම්මයි තාත්තයි උරපත් දෙපැත්තේ තියාගෙන නාවලා කවලා පොවලා අවුරුදු 100ක් උපස්ථාන කළත් නයි නිදහස් වෙන්නේ නෑ කියලා සියල්ල දන්න සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ වදාලා. මෙන්න නයෙන් නිදහස් වෙන දුවෙක්. මේ බණ ටික කියන්නේ තමන්ගේ තාත්තට පින් පිණිස. ඉන්න කල උපස්ථාන කළා. තාත්තා මැරෙන්න 50 දිනකට දුව ඉක්මනට හැංගුණා. දරුවෝ ටික ඔක්කොම ඉක්මනට හැංගුණා. ඇයි? තාත්තගේ විඥානේ දරුවෝ තුල පිහිටයි කියලා තාත්තා බේරගත්තා. දුර්ලභයි. ඒ වගේ අයට මොන ගෙහි සංගය. ඒ වගේ අයට කවදා හරි මුණ ගැහෙනවා. සත්පුරුෂයෝ මුණ ගැහෙනවා ඒ අයට. තමන් අසත්පුරුෂ ධර්මයේ ඉඳලා දැන් ගොඩාක් අය මේ ටීවී වලින් ඉන්ටර්නෙට් එකෙන් බණ අහනකොට ඔය හාන්දරෝ ගෙන්නලා අපේ ගමේත් බණක් කියන්න ඕන. සෝබන නම් එපා. අවංකත්වයක් ඕන. තමන් වැරද්දකින් අත් මිදෙන්න ඕන. තමන් හැදෙන්න ඕන. හැදිලා අන්න කරුණාව ඉපදුනොත් මං මේ වැරද්දෙන් අත් මිදුනේ මේ බණ ටික අහලා. අනේ මේ හාමුදුරන්ගෙන් අපි මටත් පුළුවන් නම් තව කීප දෙනෙක් හරි බේරගන්න කියලා. හොය හොයා පස්සෙන් ඔය ඔය යන්න ඕනේ. සත්පුරුෂ ධර්මයේ මුණගස්සනවා යාව. අද ගොඩාක් අයට මුණ ගැහින්නේ සත්පුරුෂයෝ. සෝබනේ වැඩි. අපිත් බණක් කොලා, අපිත් බණක් කොලා. දැන් ගොඩාක් ධර්මදේශනා මාලාවල් බලන්න හැම පැත්තෙම හාමුදුරුවෝ එකතු කරලා කරනවා අච්චාරුවක්. ඊයේ කියපු බණ වැරදි කියලා අද හඳුරු බණ කියනවා. අද නිවන් දකින්න හිට ගැන කියනට හිට විහිළු බණක් කියනවා. මිනිසුන්ට අච්චාරුවන්නේ මොකද්ද දුන්නේ? සෝබනේ. ප්‍රසිද්ධ ප්‍රසිද්ධ හාමුදුරුවෝ ගෙනවා කියලා සෝබනේ. සෝබනේම ලැබේ. සසරට සෝබනේම ලැබේ. මේ ලෝකෙට ආස කරන්න එපා. ඊට පස්සේ දෙවිය කියන ස්වාමීන් වහන්සේ අනේ කාරණාවත් ඇහුවා. පංචමං භගවා බ්‍රූහි පස්වෙනි කාරණාව කියන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන යෝ බ්‍රාහ්මණං වා සමණං වා අඤ්ඤං වා පි වනිබ්බකං. ශ්‍රමණේකෝ බ්‍රාහ්මණේකෝ ඉල්ලගෙන එන කෙනෙක් ඉන්නවා නම් මුසාවාදේන වංචේති තම් පරාභවතු මුඛං. මුසාවාදෙන් වංචා කරන බොරු කියනවා. කෙපර ඇද බානවා. හාමුදුරු නමකට බොරුවක් කිව්වා කියන්නේ පිරිහීම. හාමුදුරු බොරු කියනවා නම් ඒක හාමුදුරන්ගේ එකක්. ඇයි බුදුරජාණන් වහන්සේ මහානකම ගැන රාහුල ස්වාමීන් වහන්සේට වදාලානේ? රාහුල වතුර පාදවන කරන භාජනේ වතුර ටික ඉස්සා. රාහුල මේ භාජනේ වතුර ඉහිනව දැක්කද? එහෙමයි ස්වාමීනි. මහාන වුණාට පස්සේ බොරු කිව්වොත් මහානකම ඔය විදිහට විසි වෙනවා කිව්වා. රාහුල මේ භාජනේ වතුර තියනවාද? ස්වාමිනි චූටිත්තක් ඇතුලේ තියෙනවා. රාහුල මහාන වුණාට පස්සේ දෙන දෙන බොරු කිව්වොත් මහානකම චුට්ටයි. භාජනේ අනිත් පැත්ත හැරුවා. රාහුල මොකද්ද ස්වාමිනි? මම භාජනේ අනිත් පැත්ත හැරිලා. රාහුල දෙන දෙන බොරු කිව්වොත් මහානකම කන පිට ගැවුණා. භාජනේ අනිත් පැත්ත හැරුවා. රාහුල මොනවද භාජනේ තියෙන්නේ? ස්වාමිනි මොකුත් නැහැ හිස්. රාහුල දෙන දෙන බොරු කිව්වොත් මහානකම හිස් කිව්වා. ඒ හාමුදුරන්ගේ පැත්ත. ගිහි එක හාමුදුර නමකට බොරු කිව්වොත් පිරිහෙනවා. ඔහුට සුගතිය නෑ. අරක දෙන්නම් මේක දෙන්නම් කියලා මිනිස්සු මැද කියනවා සෝබනේට. පස්සේ මතකවත් නෑ මට කොච්චර මොන ගෙහිලින් තියෙනවද වගේ අය. සෝබන අය. ඒ නිසා බොරුව හිඟන්නේ ගුරුණක් බොරුවක් කියන්න එපා කියලා මේ බණපදේ තියෙන්නේ. වනිබ්බකන් ඉල්ලගෙන එන අයට. අර මට කිව්වේ අර හිඟන්නේ කිව්වා හාමුදුරනේ ගෙදරකට ගියාක පොසත් ගෙදරකට. හිඟා කගෙන ගිය කිව්වා. අනේ මහත්තයෝ කීයක් හරි දෙන්න කිව්වලු. ඊට පස්සේ 5000ක් අතට දීලා කිව්වා කිව්වා. උඹ රුපියල් දෙකක් අරන් ඉතුරු සල්ලි ගෙනත් දියන් කියලා. ඒ ඇත්තන්ට වසල සූත්‍රය කියන වසලයි කියලා. මෙතන කියන පිරිහෙනවා. මිනිසුන්ට මෙහෙමත් කරන්න පුළුවන්ද? මෙහෙමත් කරන්න පුළුවන් පිරිහීම. ක්‍රෝධය මට ආය ළඟදී අහන්න ලැබුණා. ක්‍රෝධය අර අල්ලපු ගෙදර මේට ක්‍රෝධයි තරහයි. ඒ අල්ලපු ගෙදර කොල්ලට කෙල්ලෙක් ගෙනාවා. කෙල්ලගේ නම රෝසි. මේ පැත්තේ ගෙදර ගෑනු කෙනා ගෙදරට බැල්ලියක් ගෙනාවා. ඒ බැල්ලිට නම දෙම්ම රෝසි කියනවා. ඇතර මිනිසුන්ට එතකොට බැල්ලි රෝසි මෙහෙම අර කියනවා. අර අල්ලපු ගෙදරට ඇහෙන්න. මිනිසුන්ට මෙහෙම කරන්න පුළුවන්ද? මම මේක අහලම නෑ. මට හරියට මම දුක මට දුකක් හිතුණා. මිනිස්සු මෙහෙම වෙලාද කියලා මම මගේ ගුරු ස්වාමීන් වහන්සේ ගිහිල්ලා ඇහුවා. ස්වාමිනී මෙහෙම එකක් වෙලාන්නේ මිනිස්සු මෙහෙම වෙනවද කියලා. කිව්වා ආයුෂ්මතුනි මං ওই වගේ කතා ගොඩක් අහලා තියෙනවා කිව්වා. උන්වහන්සේ ගොඩාක් කාලයක් මිනිසුන්ට සිත සැලසුවානේ. මිනිසුන්ගේ කියපු ගොඩක් දුක් අහලා තියෙනවා. මිනිසුන්ට එහෙම වෙලා ආස කරන්න එපා මේ ලෝකෙට. තමන් බැඳපු ගෑණිට කියනවා බැල්ලි කියලා. එතකොට අර ආදරෙන් පෝරුවේ දාගෙන මේ ඊළඟට මේ මඟුල් තුලා කියලා රතිඤ්ඤාපත්තු කළ බැල්ලියක්ද කිනාවේ? පිරිහුණු ලෝකේ. බොරු කියනවා නම් ඒක පිරිහීම කිව්වා. ඊට පස්සේ කියනවා අනේ ඒකක් දැනගත්තා. ස්වාමීනි අපිට කියලා දෙන්න කිව්වා. හයවෙනි කාරණාව. පහූත විත්තු පුරිසෝ සහිරඤ්ඤෝ සබෝජනෝ ඒකෝ බුඤ්ජති සාදුනි තම් පරාභවතුමක කියනවා. ගොඩාක් ධන ධාන්‍ය තියෙනවා වත්පෝසක්කන් තනියෙන් භුක්ති විඳිනවා. කාටවත් දෙන්නේ නැහැ. තනියෙන් භුක්ති විඳිනවා. කොරියෙන් කෑම පාර්සලෙ ගිහිල්ලා ලියාගෙන කනවා. පිරිම මම මතකයි අපි ඉස්කෝලේ යන කාලේ පන්ති හවස පන්ති තියෙනකොට අපි කරන්නේ කෑම පාර්සලෙ ලියාගෙන කොල්ල 5-6 දෙනාම එකක් කනවා. ඊට පස්සේ ඊළඟ එක ගන්නවා. 5-6 කොච්චර කෑවද කියලා දන්නේ නැහැ. මන්දිද කියලා දන්නේ නැහැ. වැඩිද කියලා දන්නේ නැහැ. කවුද ගෙනාවේ කියලා දන්නේ නැහැ. ගෙනාවේ නැත්තේ කවුද කියලා දන්නේ නැහැ. අහෝ අදීවනේ. හොරෙන් කනවා. සමහරට ස්වාමියා හොරෙන් කනවා. බිරිඳට හොරෙන්. ස්වාමියාට හොරෙන් බිරිඳ යමක් කෑවොත් බීවොත් භුක්ති විඳොත් ඈ පිරිහෙනවා. දරුවන්ට හොරෙන් දෙමව්පියෝ යමක් කළොත් පිරිහෙනවා. මම දැක්ක ඉන්දියාවේ ගිය වෙලාවේ ලංකාවේ අය නන්වේ මම දැක්ක එක බිරිඳක් තමන්ගේ පුංචි දරුවාට මේ බැඳපු මනුස්සයෙක් කිව්වා මේ බබා අරන් අරහෙට යන්න කියලා. ඈ සෙල්ෆි ගහනවා. මට එකපාරම හිතුණා දරුවෙක් ඉන්න අම්මා කෙනෙකුට තනියෙන් ෆොටෝ ගන්න හිතෙන්නේ නැහැ. ඒක තමයි ලෝකේ ධර්මය. දරුවා යවලා තනියෙන් ෆොටෝ ගන්න එක අසත්පුරුෂකම. මේ ෆොටෝ එකේ පවා එක තියෙනවා. අම්මා කෙනෙකුට දරුවෙක් ඉපදුනාට පස්සේ ඈ තනි නෑ. ඈට කෙනෙක් ඉන්නවා. දරුවා මේ බඩවැල කඩාගෙන ආපු කෙනෙක්. ඇඟේම කොටසක්. දරුවා ගෑස් වලට කඳුළු වෙනකොට අම්මා ගෑස් වලට කඳුළු වෙනවා. දරුවාට ඔළුවේ කැක්කුම එනකොට අම්මගේ හිතරි දෙනවා. ඈටත් අසනීපයි. දරුවෝ අසනීප වුණාම පස්සේ ගොඩාක් කඳුළු වැටෙන්නේ අම්මලාගේ. දරුවෝ බඩගින්න ඉන්නකොට ගොඩාක් බඩේ ගින්දර එන්නේ අම්මලාට. දැන් ඒවනේ තනියෙන් භුක්ති විඳින හැම දෙයක්ම. තමන්ට ලස්සන ඇඳුම වෙනවා දරුවන්ට හොයන්නේ. පිරිහිලා තවත් කෙනෙක් වෙනුවෙන් නෑ. තනියෙන් භුක්ති විඳිනවා. මේවා ඉතින් ගලපලා බලන්න ඉඩම් වලට ගලපන්න ස්වාමියා බිරිඳ වශයෙන් ඉගෙන ගන්න තැන් විදියට ඒ තමන් ඉගෙන ගන්න පරිසරයද ගන්න. මේක තමයි සිද්ධාන්තය. තනියෙන් භුක්ති විඳිනවා. ඊට පස්සේ ඊළඟට කියනවා අනේ ස්වාමිනී එකක් දැනගත්ත තව කාරණාවක් කියන්න හත්වෙනි එක කියනවා ජාතිත්තද්දෝ ධනත්තද්දෝ ගොත්තත්තද්දෝ ච යෝනරෝ සංඥාතින් අතිමඤ්ඤේති තම්පරා භවතෝ මුඛං. ජාතියෙන් මත් වෙලා උඩඟු වෙලා ජාතියෙන් ඊට පස්සේ ධනයෙන් උඩඟු වෙලා ගෝත්‍රයෙන් උඩඟු වෙලා තමන්ගේ ඥාතීන් පවා යට කරනවා කියන උන් කවුද අඳුරන්නේ කියලා. කොහොමද ඔය තනි තනියෙ මුළු ගැලින් ඉන්නේ? මොකටද? ඥාතිත් එක මොහු වෙන්න කැමති නැහැ. මොහු වෙන්න කැමති නැහැ. තනි තනියෙ මුළු ගැන්වෙනවා. තමන් උසස් කරලා උන් එක්ක අපි පෑහෙන්නේ නැහැ කියලා. ඔක්කොම පිරිහීම. මේව විස්තර කරනවා නම් දවස් ගණන් විස්තර කරන්න තියෙනවා. සිද්ධාන්තය තමයි තමන් ජාතියෙන් හරි ධනෙන් හරි ගෝත්‍රයෙන් හරි ඉගෙනීමෙන් හරි තමන් ලොක්කා කියලා හිතාගෙන අනිත් උන් පාගෙන තමන්ගේ ඥාතින් පවා. ඇයි දෙමව්පියෝ පවා මහලු මනෙමට දාන්නේ? ගේ පිළිකන්නට දාන්නේ දෙමව්පියෝ පවා? උන් ඉස්කෝලේ යව්වේ. දැන් ඔටෝ ඉබේම ඉර්ධියෙන් වාගේ ඉස්කෝලේට ගිහිල්ලා ඉගෙන ගත්ත මේ ළමයි පුංචි ඊළඟට අතට එකපාරම පෑන අරන් ඉර්ධියෙන් අකුරු ආවා. අනේ උන්දල කොච්චර රවුම් ඇඳලා ඇතිද? අකුරු දන්න අම්මලා අකුරු දන්නේ වගේ රවුම් අඳිනවා ළමයි නිසා. ඉතින් මේ ඔක්කොම අමතක වෙලා යනවා. ඉතින් අනිත් අය කෙලෙහි ගුණ නැහැ. මේ ඔක්කොගෙම තියෙන කෙලෙහි ගුණ නැහැ. පිරිහීම. දැන් මම මේ සුත්ත නිපාතේ මගේ ගුරු ස්වාමීන් වහන්සේ මහාන වෙලා අවුරුදු 12ක් මේ පොත දැකලවත් නැකව පන්සලෙදී. දැන් අද අපි මහාන වෙන අද ළමයාත් සුත්ත නිපාතේ කියනවා. මේ සුත්ත නිපාතයෙන් සූත්‍ර දේශනා පරාභව සූත්‍රය. සත්පුරුෂයෝ ලෝකෙට කොච්චර දෙයක් දායාද කළාද? එස බණ පොතක් ගන්නකොට ධර්මයේ කියපු කෙනා අමතකයි නා. කෙලෙහි ගුණ නැහැ. යට කළ අනිත් අය. ඔහු කෙතරම් දේවල් කළත් පිරිහීම නැමැති දේ උරුම කරගත් අය. ඊට පස්සේ දේශනා කරනවා කියනවා ස්වාමිනී අටවෙනි කාරණාව කියන්න. ඉත්ති දුත්තෝ ස්ත්‍රී දූර්ත සුරා දුත්තෝ සුරා දූර්ත අක්ක දුත්තෝද ස්ත්‍රී දූර්ත සුරා දූර්ත ඊළඟට ලද්දන් විනාශේති. දැන් මේක පරිවර්තනය කරලා තියෙනවා. ගැහැණුන් වෙත බැඳී ලොල්වි මත් වතුර සුරා දූර්ත සෝදුව පිණිස කැප කරමින් දිවි යතුර ලද ලද සියලු දේ වනසන විස කතුර ඔහු ළඟ තිබී පිරිහි යන සෙද වතුර. මේ දූර්ත වුණොත් දැන් තියෙන කාන්තාව ඇසුරු කිරීමේ දූර්තයි. දැන් ඕකට තේරුම් ගන්නට මේ කියපු වචන ටික කාටවත් තේරෙනවද? මේ ෆෝන් එකේ තියෙන සෙල්ලම් ඔක්කොම මේකටයි තියෙන්නේ. මැසේජ් ගහන එක පවා සෙල්ලම. මෙහින් යවනවා, එහින් උත්තරයක් එනවා, මෙහින් උත්තරයක් එනවා. ෆෝන් එකෙන් විනාශ වෙච්ච ළමයි ඇවිල්ලා දුක් ගැන විරි කියලා අපි සමහර විට එයාලගේ සමහර දේවල් එයාලට ඔප්පු කරවන්න මේ මං අපි කියන මැසේජ් එක දැන් ඔබපන් ඔබ ගහපු මැසේජ් දිහා බලන්න කියලා. රෑ 1-2 වෙනකල් මැසේජ් යවලා අවසානයේ අනේ අනේ අනේ අනේ විතරයි. ඒ කියන්නේ වචන එන්නේ නැහැ. ලොල් වෙලා මෝහනේ වෙලා වීඩියෝ බලන රෑ එළි වෙනකල් හොයා ගන්න පුළුවන් ඇස් කළුයි. මේ ඇස් වටේ කළු වෙනවා කොල්ලන්ගේ කෙල්ලන්ගේ. රෑ එළි වෙනකල් නිදි මරලා අම්මලවට ඉස්පිරිතාල ගිල බෙහෙත් දෙවට වැඩන්නේ. නිදි පිට ගෙනත් දෙන්න. දූර්ත තියෙන්නේ. මේවා ඉතින් තේරෙනවනේ. ස්ත්‍රී දූර්ත, සුරා දූර්ත, පති වෘත ධර්මයන් නැහැ. ස්වාමියාගෙන් සතුට වෙන්නේ නැහැ. බිරිඳගෙන් සතුට වෙන්නේ නැහැ. බඹසරක් නැහැ. බ්‍රහ්මචාරි බවක් නැහැ. ඉන්ද්‍රිය සංවරයක් නැහැ. ඊට පස්සේ දූර්ත. ඊට පස්සේ ඉති හේතන් කියන අටවෙනි කාරණාව ඇහුවා ස්වාමීනි. නවවෙනි කාරණාව කියන්ද කියනවා සේහි ධාරේ සන්තුට්ටු තමන් වේසියාසු පදිස්සති. තමන්ගේ ස්වාමියාගෙන් සතුටු මේ බිරිඳගෙන් සතුටු වෙන්නේ නැතුව වේසියාසු පදිස්සති වෙසඟනක් හොයාගෙන යනවා. කව මෙතන පාලි වචනේ. දැන් මේ වේසි කියන එක පාලි වචනයක්. කවුද මේ වෙසඟන? වේසි කියන වචනේ කාටද සුදුසු? බැඳපු කෙනෙක් තවත් බැඳපු කියන්නේ ජෝ අපි දන්නවා මෙයා බැඳලා කියලා. තවත් පවුලක මිනිස්සෙක් එක්ක තව ස්ත්‍රියක් නිදා ගන්නවා නම් ඒ ස්ත්‍රියට කියන නම තමයි වෙසඟන වේසි කියන වචනේ. පවුල් කඩා කප්පල් කරනවා. තවන්ගේ බිරිඳ ඉදින් තවත් ඒ වගේයි හොයාගෙන යනවා. අද කාලේ බැලුවත් ඇති. ටෙලිෆෝන් නම්බරේ තිබ්බත් ඇති. මෙහෙමත් පිරිහීමක්. මෙහෙමත් මේ මත්වීමක්. මෙහෙමත් කාම දාහයක්. ඊට පස්සේ දිස්සති පරදාරේ සුතම් පරාභව. වෙන ගෑනු ගැන හොය හොයා ඉන්නවා නම් පිරිහීමමයි. ස්ත්‍රියකටත් ඒකේ අනිත් පැත්ත. ඊට පස්සේ දේශනා කරනවා නවවෙනි කාරණාවක් දැනගත්තා. දහවෙනි කාරණාව කියන්න ස්වාමීනි කියනවා අතීත යොබ්බනෝ පෝසෝ ආනේති තිම්බරුත්තනින් තස්සා ඉස්සන සූපති තම් පරාභවතුමක කියනවා. මේ මේකේ තියෙන බණපදේ මම කියන්නේ වයසට ගිය මිනිස්සු පියයුරුවත් හැදිලා නැති ස්ත්‍රීන් ගේනවා කියනවා විවාහයේ. ඊට පස්සේ ඉරිසියාවෙන් නිදා ගන්න නැතු ඉන්නවා කියනවා. අද කාලේ ඔක වෙන්නේ මෙහෙමයි. ලස්සන කෙල්ලෙක් බඳිනවා. ඊට පස්සේ මිස් කෝල් එකට සැකයි. අද කාලේ පෞල් ජීවිතවල ගොඩාක් දුකින් ඉන්න පෞල් ජීවිත තමයි. ලස්සන කෙල්ලෙක් බඳලා නම් ඒ පෞල් ජීවිතේ ගොඩාක් දුක. ඇයි සැකයි? හිනාවුනත් සැකයි, මිස් කෝල් එකත් සැකයි, ගෙදෙට කවුරුරි ආවා කිව්වත් සැකයි, දවස් දෙක තුනක් පිටින්ටත් බයයි. නමුත් ලෝකෙට සෝබන යනවා ලස්සන කෙල්ලෙක් බැන්දා, ලස්සන කොල්ලෙක් බැන්දා කිය. නමුත් සැකේ ගෙදර නිදාගන්නෑ කියනවා රෑට ඉරිසියාවෙන්. මේකි නොපිට යයි කියලා. පිරිහීම හැර මේකට මොකක්ද අහනවා කියන වචනේ. පිරිහීම. ඊට පස්සේ කියන 10 වෙනි කාරණාව දැනගත්තා. දැන් මේව දිව්‍ය ලෝකේ තියෙනවද? මේ පිරිහෙන ලෝකේ තියෙන්නේ මේ මනුස්ස ලෝකේ. ඊට පස්සේ ඉතින් දැන් ආසාව අත්හැරගන්න. මේ ලෝකෙට ආස කරන්න එපා. පන්න පන්න යන්න එපා. හදිහුණියම් කරන්නේ, අනවින කරන්නේ, ඊළඟට වශී දෙන්නේ මේ ලෝකේ. මේක නේද අල්ලගන්න හදන්නේ? පාරේ මැරිලා ගියක් කමන්නේ. තිසරණ සරණ ගිහිල්ලා ගුණධර්ම දියුණු කළා. පිරියෙන දොරටු වහගෙන පාරේ මැරිලා යන්න. ඒ මේ කුණු ශරීරේ පාරේ කුණු වෙලා යයි. ඒත් ඔබට සුගතිය දෙනවා කියනවා. අනේ ඒකාදස 11 කියන්නේ 11 වෙනි පිරිහෙන කරුණ කියනවා, ඉත්ති සොන්ඩින් විකිරණින් පුරිසං වා පිතා දිසං ඉස්සරියස්මින් තාපේති තම් පරාභවතෝ මුඛ. ගෑනුන්ට ලොල්ලුන දූර්තේක්, නැහැදිච්ච මිනිහේ ආයතනයක ප්‍රධානියා කළා නම් ඉවරයි කියනවා. ස්ත්‍රී දූර්තේක් ආයතනික ප්‍රධානියෙක් නම් ඉවරයි කියනවා. ඒ එතනින් පස්සේ සියලු දෙනා පිරිහෙනවා කියනවා. ගුණධර්මයක් නැති නැහැදිච්ච මිනිසෙක් සභාවක සභාපති කළත් ඉවරයි. නැහැදිච්ච කෙනෙක් ගමනක් සංවිධානය කළත් ඉවරයි. නැහැදිච්ච කෙනෙක් දඹදිව ගියත් ඉවරයි. නැහැදිච්ච කෙනෙක් ඒකයි. ඒවා විස්තර කරන්න වෙලාව නැහැ. කෙටියෙන් සිද්ධාන්තය අරන් විස්තර කරගන්න. ඊට පස්සේ කිව්වා, අනේ ස්වාමීනි 12 වෙනි කාරණාව කියලා දෙන්න. අප්පබෝගෝ මහා තන්නෝ, තියෙන්නේ පොඩ්ඩයි බලන්න පෑය තුරුස්නාව. මේක මතක තියාගන්න. අප්පබෝගෝ මහා තන්නෝ, චුට්ටයි තියෙන්නේ. අතේ රුපියල් 1000යි 20000ක රෙදි හොයනවා. දැන් බලන්න කඩේක ගිහිල්ලා පැයක් රෙදි හොයනවා. තියෙන්නේ රුපියල් 1000යි අතේ. අප්ප බොහෝ මහා තන්නෝ, පිරිහෙනවා මිනිහා ඉවරයි. අප්ප බොහෝ මහා තන්නෝ, කත්තියේ ජායතේ කුලේ. අල්ප භෝග තියෙන මහා තෘෂ්ණාව තියෙන කෙනෙක් රජ කුලේ ඉපදුනොත් එහෙම සෝද රජ්ජම් පත්තේති, ඔහු රජකමත් පතනවා නම් ඉවරට ඉවරයි. පරාභව, නොසුදුසු අය රජකම පැතීම, නොසුදුසු අය රජකම පැතීම පිරිහීම කියනවා. ඒ නිසා ඒක මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ ආයේ ප්‍රශ්නයක් අහන්න ඉඩ නොදී දේශනා කරන ඒති පරාභවී ලෝකේ පණ්ඩිතේ සම වෙක්කිය. මේ ඔන්න ඕක තමයි පිරිහෙන එක. පණ්ඩිතයා ඕක නුවණින් විමසා විමසා බලනවා. අරියෝ දස්සන සම්පන්නෝ ස ලෝකම් බජති සිවන්. ඒ අය තමයි ආරිය සැපේට පත් වෙන්නේ. මෙතන ඉන්නවා නම් නුවණක්කාර කෙනෙක්, දැන් අද හෝ එහෙම නැත්නම් වහා ඉක්මනට පරාභව සූත්‍රය අරන් කරුණ ටික ලියා ගන්න ඕන. නුවණක්කාර කෙනා ඒකෙන් බලන්න ඕන අපි පිරිහින පැති ටික. ඔබ දන්න යම් කිසි කෙනෙක් පිරිහියද්ද ඒ අය අනිවාර්යයෙන් මේ දොරටු වලින් ගිය අය. ඒ නිසා පිරිහෙන දොරටු වසා ගන්නට මෙතෙක් බන් ධර්මයේ අහලා රැස් කරගත් පින ඒකාන්තෙන් උපකාර වෙත්වා. පිරිහෙන්නේ නැතුව දියුණුව පිණිසම අපිට ජීවිතේ හදාගන්න වාසනාව ලැබේවා. ගෞතම සසුනේ පිහිට ලැබේවා.